සම්පූරිතාපමිත පාරමිතා බලේන වින්ද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං අදයේ තපෙන්ත්වා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බජන්තා ධම්මස්සවන කාලෝ අයං බජන්තා ධම්මස්සවන කාලෝ අයං බජන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්පන්න සීලා භික්ඛවේ විහෙරත සම්පන්න පාති මොක්ඛ සංවර සංවුද්ධා විහෙරත ආචාර ගෝචර සම්පන්නාං අනුමත්තේසෝ වඤ්ඤේසෝ භයදස්සාංගේ සමාදාය සික්ඛතේ සික්ඛාපදේ සෝති ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් මහා ශ්‍රාවන්ත පින්නතුනි 2024 වර්ෂයේ මේ පොසොන් පොහොය දිනේ නිමිති කරගෙන උසස් සීලක පිහිටිය මේ පින්නතුන් උදෑසන කාලයේ සිදු කෙරෙන ධර්ම දේශනාවට භාවනා වැඩසටහනට සහභාගී වෙන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි අපේ ජීවිතයට සද්ධර්ම ලැබෙන අවස්ථාව. සතර බොහෝ කාලයක් කලා වූ පිනත උපරිම ඵලය ලැබෙන අවස්ථාව පින්නතුනි. අනේ ඵලය ලැබෙන අවස්ථාවේදී උපරිම ලෙස සිහිය නුවණ පවත්වා ගනිමින් ඒ ධර්ම කරුණු එක්කම ඉන්න උත්සාහ ගන්නට ඕන. ඒ වගේම ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් කරගන්නට ඕන. මේ අන හැම දහම් පදයක් පාසාම හිත මැනවෙන ඔබ පිහිටුවා ගත්තොතින් හිතේ තියෙන රාග ද්වේෂ මෝහ ඒ මොහොතෙම කිසියම් ප්‍රමාණයකින් අඩු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා තමන්ගේ හිත දිහාම බලාගෙනම බණහන්න. බණ පදයක් ඇහෙන හැම වෙලාවෙදිම හිතන්න මේ බණ ටික කියන්නේ මටමයි කියලා. බණ ඇහෙනකොට හිතන්න එපා අනිත් කෙනා මේ බණ ටික ඇහුවනම් හොඳයි, අනිත් කෙනාට අහන්න තිබුණු බණ ටිකක් කියලා හිතන්න එපා. මේ බණ ටික මටම සසර දුකෙන් නිදහස් වෙන්න, මගේම හිතේ කෙලෙස් ටික දුරු කරගන්න, මගේ හිත ගැනම බලන්න, මගේ හිතම ලස්සන කරගන්නයි මේ බණ ටික කියන්නේ කියන සිතුවිල්ල දිගටම පවත්වා ගන්න. ඒ වගේම තමන්ගේ ඇහැට පේන රූප කනට කාගේ හරි ශබ්දයක් ඇහෙනවා නම් ඒක ඒ පෙන නැසෙන හැම වෙලාවෙදීම සෝපත්ත්ව සෝපත්ත්ව සෝපත්ත්ව කියන ප්‍රතිමෙන්ම ඉන්න. ඒ වගේම තමන්ගේ හිත ගැන හොඳ අවධානයෙන් ඉන්න. හිතේ මේ වෙලාවේ තියෙන කොයි වගේ සිතුවිල්ලද කියන එක පිළිබඳව හරියට තමන්ගේ හිත පේන කණ්ණාඩියක් ඉස්සරහා තමන් ඉන්නා වගේ සතිපට්ඨාන නැමැති කණ්ණාඩිය නැත්නම් චිත්තානුපස්සනා කියන කණ්ණාඩිය තමන්ගේ ඉස්සරහා දාගෙන ඉන්න. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. සරාගං වාචිත්තං සරාගං චිත්තං ප්‍රජානාති. විතරාගං වාචිත්තං විතරාගං චිත්තං ප්‍රජානාති. මගේ හිතේ රාගයක්ද විරාගයේ සිටිවිලද මේ රාගය තියෙන්නේ. සදෝසං වාචිත්තං විත දෝසං වාචිත්තං. මේ වෙලාව මගේ හිතේ තියෙන්නේ දේශසයිස සිතක්ද මෛත්‍රී සිටිවිලද කියලා. මේ චිත්තානුපස්සන නැමැති කණ්ණාඩිය හොඳට සමන් හිත දිහා බලන්න. සමෝහං වාචිත්තං සමෝහං චිත්තං ප්‍රජානාති. විත මෝහං වාචිත්තං විත මෝහං චිත්තං ප්‍රජානාති. මේ වෙලාව මගේ හිතේ තියෙන මෝහසයිත සිටිවිලද මෝහරයිත කන්ද කොහොමද බලන්නේ? තමන්ගේ හිතේ මේ වෙලාවේ රූපයක් එක්කයි තමන් කටයුතු කරන්නේ. මේ වෙලාව ඔබට මේ බණ කියන හාමුදුරන්ගේ රූපය පේනවා. අනේ රූපය පේනකොට මේ බාහිර තියෙන රූපයද මන් දකින්නේ? නැත්නම් ඊට සල්ප මොහොතක කලින් නිරුද්ධ වෙච්ච ඒ චක්කු ප්‍රසාදයෙන් හටගත්තු රූප සංඥාව නිරුද්ධ වෙච්ච තැනක මම මනෝ විඥාණයෙන් මේක දැකමින් ඉන්නේ කියලා බලන්න. බාහිර රූපේට සංදේශ නැඹුරු වෙලා හිටියොත් අපි ඉන්නේ අවිද්‍යාවෙන් මොහෙන්. ඒ ඉන්නේ අවිද්‍යාවක සංඛාරා කියන පරිසම්බද චක්‍රයේ ඉන්නේ. එහෙනම් ඒ චක්‍රය නිදහස් වෙන්නේ කොහොමද? මේ රූපේ දකින්නකොටම හිතන්නේ මේ නිරුද්ධ වෙච්ච රූපය මිට සල්ප මොහොතකට කලින් ඇස රූපේ චක්කු විඥාන නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මයේ උපාජිති මනෝ විඥාන අවස්ථාවෙනුයි මා ඉන්නේ කියන හැඟීමෙන් ඉන්නේ. එහෙනම් ඔබ විත මොහං වාචිත්තං විත මොහං චිත්තං ප්‍රජානාති. ඒ කියන ඔබ ඉන්නේ අර අවිඤ්ඤායත්වේ වාසයේ සේරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ කියන මේ සංසාර චක්‍රේ නිදහස් වෙන මාර්ගයට ඔබ පියවර තබමින් ගමන් කරමින් ඉන්නේ කියන ගැන ඔබ සතුටටපත් වන විමුක්තං වාචිත්තං අවිමුක්තං වාචිත්තං. තමන්ගේ මේ වෙලාවේ මිදිරද තියෙන නොමිදිරද තියෙන කියලා බලන්න. මේ වෙලාව ඔබට යමක් මතක් වෙනකොට ඔබේ හිත රූපයක් තුළ බැසගෙන නම් ඉන්නේ ඔබ සසර දුකෙන් නොමිදී ඉන්න කෙනෙක්, සසර දුක ඇසුරු කරන කෙනෙක්. ඔබේ ලෝකයේ රූපේ නිරුද්ධ වෙලා නම් ස්පර්ශ සමුදයන්තයෙන් මිදෙලා නම් ස්පර්ශයේ නිරෝධය සාක්ෂාත් කරමින් නම් ඉන්නේ ඔබ විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං ප්‍රජානාති කියලා බලන්න. සම්පූර්ණ ධම්මඟ කියන්නේ මේක පින්නතුනි. මෙන්න මේ සඳහා තම කාලය, සමය, ශක්තිය, තමගේ දැනුම, තමගේ පින, රූප සම්පත්තිය, කටහඬ සියල්ලක්ම මේ උතුම් ධම්ම සඳහා අප උපරිම තැනකින් භාවිත කරන්න ඕන. මේක තමයි අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම. ඔබ ලෝකී හිම අධ්‍යාපනය ලබාගත්තු කෙනෙක්, ඔබ ලෝකයේ ඉහළම ශාස්ත්‍රවරයෙක්ගේ දහමක් ශ්‍රවණය කරන කෙනෙක්, ඔබ ලෝකයේ ඉහළම පහසුකම් නිදහස තියෙන රටක ජීවත් වෙන කෙනෙක්, ඔබ ඊටම පහසුවෙන් දහම පුහුණු කරන්න තැනකට ආපු කෙනෙක්, අන්න එතන ඉන්නගෙන විදියට ඔබ ඔබේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. ඔබ යාමට කාටට උපරිම ගෞරවයේ වටිනාකම ඔබ ලබා දෙන්නට ඕන. එය ජීවත් වුණත් නොනත් ඒ වටිනාකම අපි ලබා දෙන්නට ඕන. එයා මේ ගිහලා නම් එයට වඩා වටිනාකමක් අපි ලබා දෙන්නට ඕන. මේ ආත්ම භාවය අපේ තාත්තා විතරක් නෙවෙයි. සසර කල්පගණන අම්මල තාත්තලා එක පෙරහැර ඉඳගෙන පෙළට ඉඳගෙන ඔබේ ක්‍රියාකාරීත්වයන් දැස ඉතාම විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා කියන හැඟීම ඇති කරගන්න. අන්න එයට ඔබ සාධාරණීකරණය කරන්න ඕන. ඔබ අද මේ භුක්ති විඳින පහසුකම් ටික මේ සුගතිය ලබා දෙන්නට යටි සාමල තාත්තල ලොකු කැපවීමක් කළ තියෙනවා. ඇතැම් විට ඇයට සුගතිය අහිමි වෙලා ඉන්නවත් පුර මේ වෙලාවේ. ඒ ඔබට අතීතයේ පහසුකම් ටික ලබා දෙන්න ගිහිල්ලා ඒ අය තමන්ට ලැබෙන තිමිත සුගතියක් අහිමි කරගෙන මේ වෙලාව ඇතැම් විට පහළාත්ම භාවින වල ඉඳගෙන දුකින් නැතින පුළුවන්. අන්නේ හැම දෙනාටම යහපත අභිවෘද්ධිය අනුමෝදනාව සිදුවනසේ අපි අපේ ජීවිත සමස්තයම අපි හසුරවා ගන්නට ඕන. පින්තුනි, අද ධර්ම දේශනාව සඳහා මාතෘකාවෙන් තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ආකාංකේය සූත්‍රය. ආකාංකේය කියන්නේ කැමති වෙනවා නම්, ඔබ යමක් කැමති වෙනවා නම් ඒ කැමති වෙන සියල්ලක්ම සපුරා ගැනීම සඳහා සඳහන් කරපු මාවතයි, නැත්නම් සීලය පිළිබඳවයි මේ සූත්‍රය සඳහන් වන්නේ. අපේ ජීවිතයේ වඩාම කැමති දේ තමයි අපිත් එකට ජීවත් වෙනගේ විශ්වාසයේ ගෞරවය දිනගන්න. ඒක දිනතුනේ අපි ලබන ආහාර පානයට වඩා වටිනවා. අප ලබන පහසුකම්, ඇඳුම් පැනඳුම්, නිවාස ආදියට වඩා වටිනවා. බලන්න, ඔබ නිවසේ ඉන්නකොට ඔබට කෑම බීම ටික දීලා තිබුණාද? ඔබට හොඳ වාහනයක් දීලා තිබුණාද? ඔබට ලස්සනම ගියක් දීලා තිබුණාද? ඒ ගෙදර ඉන්න අය ඔබට ගෞරවයක් දක්වන්නේ නැත්නම්, ඒ ගෙදර ඉන්න අය ඔබව නොසලකා හැරලා නම් තියෙන්නේ, ඔබත් එක කතා නොකරනවා නම්, අර පාසුමණිකේ වැඩක් තියෙනවද? ඔබට හිතෙන්නේ හිතේ කැමිටියට වඩා හොඳයි ජීවිතේ නැතුණා නම් කියලා නේ. සියලුම පාසුකම් ටික ඔබට දීලා තියෙනවා. හැබැයි ඔබව ගණන් ගන්නෑ. ඔබට සලකන්නේ, ඔබට ගෞරවය කරන්නේ, ඔබ පිළිගන්නේ, ඇතැම් ඔබ අතින් කතා කරන්නේ පිටස්තරය වගේ ඉන්නවා. අනේ නිසා තිනතුනි මේ සීලය කියන එක හරි වටිනවා. අන්නේ තමයි ළඟින් මැසුරු කරන ඇගේ ආදරයේ, ගෞරවයේ, විශ්වාසයේ ලබා ගැනීමේ පටන්. නිවන සාක්ෂාත් කිරීම ආසවක්කේ ඥානයේ දක්වාම වූ මේ ගමන් මගෙහි සියලුම අභිවෘද්ධි කර දේවල් ලබා ගන්නට තියෙන ප්‍රධානතම කාරණේ සිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලය. සීලං යාව ජරා සාදු. මහලු වෙනකම් දිරාපත්චන ඇඳට වැටිලා දුරුවල නමට්ටම වෙනකම් මේ සීලය උතුම් කියලා. ඒ සීලය උතුම් වෙන්නේ මහලු වුණාම නෙවෙයි පින්නතුනි. සීලං යාව ජරා සාදු කිව්වහම කෙනෙකුට හිතෙන්නේ වයසට ගියාම සීල ගන්න එක හොඳයි කියලා නේ. එහෙම නෙවෙයි පින්නතුනි. Tamanṭa tērichcha mohate avurudu 7 dinan tērune 7 dinime tenṭa ennaṭo. Avurudu 20 dinan tērune 20 di uparima lesa dahamaṭa ennaṭo ona sīle kenawa. Tamanṭa ekak tērune avurudu 40 di, 60 di, 80 di, 100 di, 120 di unath kamak ne. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මේ ධර්ම සමහරයක තේරලා තියෙන්නේ, ශ්‍රවණය කරලා තියෙන්නේ අවුරුදු 120 දී. ඒ අවුරුදු 120 දී තේරිච්ච මොහොතේම පින්නතුනි මේ ධර්මට ආවා. අය පොඩ්ඩක් ප්‍රමාදුනේ නැහැ. සමහර කෙනෙකුට අවුරුදු 7 දී තේරුණි. 7 දී තේරිච්ච ගමන් උපරිම ලෙස පුහුණුවට ආවා. මට තව අවුරුදු 40ක් ජීවත් වෙන තියෙනවා, විශ්‍රාම යන තව අවුරුදු 10ක් තියෙනවා, එහෙම කියලා හිතුවේ නැහැ. එතම් කෙනෙක් පින්නතුනි මේ ධර්ම තේරුණේ විනෝද වෙමින් ඉන අවස්ථාවේදී. උද්‍යානයක මත්පැන් පානය කරලා වෙරිමකින් ඉන අවස්ථාවේදී සමහරයට මේ ධර්ම අහන්න ලැබුණා. විවාහ වෙච්ච හිටියට, භාර්යාවන් 4 දෙනෙක් හිටියට සමහරයට ඒ ධර්ම ආපු මොහොතේම කොයි තරම් දුරට ධර්මයට බැසගත්තද කිව්වොත් පින්නතුනි, ඒ මොහොතේම මේ වෙරිමතින් හිටපු කෙනාගේ වෙරිමත සිඳිලා එවැනිම සමාදන් වුණා අබ්‍රහ්මචර්යා වේරමණී සීකාවද සමාදියම් කියලා. අබ්‍රහ්මචර්යා සීක්ෂාපද සහිතව පංචශීල සමාදන් වුණා. ඊටම බද්දරයා වැනි හිටිය, භාර්යාවන් 4 දෙනෙක් හිටිය, මහා සම්පතක් කිමිච්ච, මත්පැන් පානය කළා, මත්මතින් ඉඳලේ හිටපු කෙනා ඒ මත්මත ක්ෂණිකව සිඳිලා මේ අබ්‍රහ්මචර්යා සීක්ෂාපදයේ සමාදන් වෙන මට්ටමටම ආවා. ඒ තරම් අසිරිමත් දහමක් පිනතුනේ මේක. මෙන්න මේ විදිහට දහම තේරුණා නම් තේරිච්ච පමණට උපරිමයෙන් ඒ දහමට සස්රවරයාට, ඒ ධර්මය ලබා දීපු ගුරුවරයාට උපරිම ගෞරවය, කෘතඥතාවය දක්වනවා. ආකාංකේය සූත්‍රය දේශනා කරන්නේ මෙන්න මේ සමාජ ගෞරවයේ පටන් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කිරීම දක්වා වූ මේ ආධ්‍යාත්මික ගමන් මගේ සියලු අභිමතාර්ථයන් සපුරා ගැනීම සඳහා තියෙන ඉහළම දේ හැටියට දේශනා කරන්නේ සීලය කියන කාරණේ. සීලය කියන්නේ සිසිල් බව. කායික වාචික සීලය සිහිල් බව සංවරයටයි සීලය කියලා කියන්නේ. අන්නේ සීලය බුදුදහමේ නොයෙක් තැන විස්තර කරනවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල දෙවෙනි පුණ්‍යක්‍රියාව විදිහට සීලම යම් පුණ්‍ය ක්‍රියාවක් වූ කියලා දේශනා කළා. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවේදී සීලේ පටිච්චය නරෝසපඤ්ඤෝ චිත්තං අඤ්ඤංච භාවයන් කියන දේශනාවෙහි සීලය පදනම විදිහට ආධ්‍යාත්මික ගමන් මාගේ ත්‍රිවිධ ශික්ෂාවෙහි පළවෙනි පියවර විදිහට සීලය දේශනා කළා. සත්‍යවිසුද්ධියේදී සීල විසුද්ධිය දේශනා කළා. පාරමිතා පුරන උතුමේ දාන පාරමිතාව ළඟට ඊළඟට පුරන්නේ සීල පාරමිතාව. කෙටියෙන් කියනනම් පිනතුනි කායික වාචික සංවරය. අපි මේක මුලින් කරන්නේ බාහිර කෙනෙක් ගැන හිතලා. තමා වටා බාහිර පිරිසක් ඉන්නවා කියන හැඟීමෙන් තමන් සංවරය ඇති කරගන්නවා. එතනින් පටන් ගන්නා වූ මේ සීලය සසර ස්වභාවය තේරුම් අරගෙන වඩාත්ම ශක්තිමත් වෙලා සුගතිය ස්ථාවර කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයට බැසලා ඊට පස්සේ හරියට මහා අමාරුවේ කර තියාගෙන ගිහිපු ලීපොටියක් වතුරකට දැම්මට පස්සේ ඊටම පහසුවෙන් ඇඟිල්ලෙන් උනත් අල්ල උතරන් යන පුළුවන්. සම්මා දර්ශනයට සම්මා දිට්ඨියට පැමිණුවාට පස්සේ මේ සීලය තමන්ගේ ජීවිතේ ඊටම පහසුව බවට පත් වෙනවා. අපරකින සීලය අපිට බරක් නම් පිනතුණි. අරංගව තේරුම් ගන්න. අපි හරියට සම්මා දිට්ඨියට ඇවිල්ලා නැහැ. අපි ශ්‍රද්ධාවේ පිහිටලා නැහැ. මේ දැන් සමාදන් ඉඳ සීලේ බරක් නම් ඔබට. හවසට පන්සිල් දෙනකන් නම් බලාගෙන ඉන්නේ. අතපය දිග ඇරලා දුවල පැනලා කැමති දෙයක් කාලා කෑ ගහලා යන්න පුළුවන් කියලා ඔබ හිතනවා නම්. ඊට පස්සේ සහනය තියෙන කියලා හිතනවා නම්. අවංකව තේරුම් ගන්න. සමාධිය ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධා ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධා ලැබෙලා නම් පින්නතුනි සිහිනෙත කරවීම නෙවෙයි. මේ සිල්පද ටිකෙන් අයින් වෙන හරි බය පිනතුනි. මේ සිල්පද ටිකේ ඉන්න තරමට තමත රැකවරණය. තමන ආරක්ෂා. බාහිර කිසිම කෙනෙකුට චෝදනාවක් කරන්න පුළුවන් කමක් නැහැ. බාහිර කිසිම කෙනෙකුට තමන්ව පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. බාහිර අමනුෂ්‍යයෙකුට තමන්ට දුක දෙන්න බෑ. තමා මරණයෙන් පස්සේ දුගතියට යන්නට බෑ. තමන් ආර්ය උතුමන්ගේ සමීපෙහි මේ සීලය ආර්ය කාන්ත සීලයක් බවට පත් වෙනට ඕන. මේක විඤ්ඤුපසත්ත සීලයක් වෙනට ඕන. නුවණ තමසින් ප්‍රශංසා කරපු සීලය. සෝවනාදී මගඵල ලාභී උතුමන් වර්ණනා කරපු ආර්ය කාන්ත සීලයක් වෙනතුනි. මේ සීලය ඉඳීම හරියට මාළුවේ ඊටම සිසිල් වාතයේ වතුර තියෙනවා වගේ. මේ සීලෙන් අයින් කිරීම කොහොමද? අරහින්සක මාළුව වතුරෙන් අයින් කරනවා වගේ. මහලුවට පහසු වතුරින් එකට වතුරින් අයින් කරහමද? වතුරින් අයින් කරම පහසු වෙන්නේ වතුරින් එක තමයි පහසුව. අනේ වගේ වෙනතනි අපට සීලින් එක තමයි පහසුව. සිල්පද කඩාගෙන එක තමයි අමාරු බවට පත් වෙන්නේ. අන්නේ එහෙම අමාරු බවට පත් වෙන කම්ම අප මේ සීල ඉහළ තලයකට ගෙන යන්නට ඕන. සිල්වත් කෙනෙකුගේ ජීවිතය වඩාම පහසු ජීවිතයක් බවට පත් වෙන්නට ඕන. ඒ සීලයත් එක්කම යන ප්‍රධානතම දෙයක් තමයි තමන්ගේ අකුසල විතරක කතා කරන කලින් හිතෙන් කියවන ගතිය ටිකෙන් අඩු වෙනට ඕන. ඒ සඳහාය සමාධි සංවර්ධනික සීලයක් වෙන්නට ඕන. ඒ සීලය සම්මාදිට්ඨිය සම්මාසංකප්පයේ පෙරමුණ යන සීලයක් වෙන්නට ඕන. එහෙම උනොත් තමයි ඒක වඩාත් මාර්ගවත් වෙන්නේ. පින්තුනි ආතන්තේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සෙනෙත් නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන අවස්ථාවේදී දේශනා කරපු සූත්‍රයක්. සම්පන්න සීලා භික්ඛවේ විහෙත සම්පන්න පාතිමොක්ඛා. ඊළඟ සඳහන් කරන පාතිමොක්ඛ සංවර සම්මුතා විහෙත ආචාර ගෝචර සම්පන්නා අනුමත්තේ සුවජී සුබයිලස්සාවී සමාදාය සික්ඛත සික්ඛාපදේසු සම්පන්න සීලා භික්ඛවේ විහෙරත බුදුහන්තුර අපට දේශනා කරනවා සිල්වන්තව කාලය ගත කරන්න සම්පන්න පාතිමොක්ඛා අප සමාදන් වෙලේ ඉන්න සිල්පද 90 ඊට අවනතව වාසය කරන්න සම්මතාමිගත ආචාර ගෝචර සම්පන්නා ආචාර ගෝචර සම්පන්නව නැත්නම් සංවර සීලියව සිරි ත්‍රිවිත්‍රට ගරු කළ වාසය කරන්න අනුමත්තේ සුවජී සුබයිලස්සාවේ ඊතාම සුළු වූ වරදක් කරන තරම් බියක් සහිතව වාසය කරන්න පොඩි වරදකට බියෙන් වාසය කරන්න ඒ බිය කියන එක පිනතුනේ අර තෘෂ්ණාවෙන් ඇතිවන බියක් නෙවෙයි මේ බිය කියන්නේ සීලයට පදනම් වෙච්ච හිරි ඔත්තප්ප කියන ගතිය moral shame moral fear කියන එක අකුසලයට තියෙන ලැජ්ජාව අකුසලයට තියෙන බිය සීලේ පදනම මේකයි පිනතුනේ ප්‍රාණඝාතාදී අකුසලයක් තමන්ගේ අතින් සිදුවෙන එනකොටම තමන්ට තමන්ගෙන ලැජ්ජාවක් හටගන්නවා මං වගේ කෙනෙකුට මේක හොඳ නැහැ සොරකම් කරන එක වැරදි කාම සේවනය බොරු කීම මන්ත්‍ර විභාගයේ මං වගේ කෙනෙකුට හොඳ නැහැ කියලා ලැජ්ජාවට පත් වෙනවා ඒක මගේ අම්මට තාත්තට හොඳ නැහැ මගේ උගන්තමට හොඳ නැහැ මට උගන්වපු ගුරුවරුන්ට මගේ ඥාති මිත්‍රාදීන්ට ඒක හොඳ නැහැ කියන හැඟීමෙන් මෙයා එතනින් ලැජ්ජාට පත් වෙනවා ඒ වගේම බිය ඔත්තප්ප කියන ගුණයට පත් වෙනවා වරදක් කරන්නේ අනකොට අර්ථවාද බිය දණ්ඩ බිය දුක්ගති බිය කියන මෙන්න මේ බය තුන ඇති කර ගන්නවා අර්ථවාද බිය කියන්නේ තමන්ගේ හෘදයේ සාක්ෂියට මේක හොඳ නැහැ මේ වරද තමන්ගේ අතේ වුණොත් තමන්ටම තමන් දොස් කියනවා මුළු ලෝකයක් දැන නොගත්තත් තමන්ගේ කායික හෝ වාචික වරදක් වුණොත් තමන්ට මේක දොස් අඳනවා පිළිතුරු අනිසා තමන්ගේ හෘදයේ සාක්ෂියට තමන් විරුද්ධ වෙන කැමති නැහැ. තමන් දොස් පාරවන්න කැමති නැහැ. අන්නේ අත්වාද බිය ඇති කරගන්නවා. ඊළඟට දඬ බිය. අපේ අතින් වරදක් වුණොත් බලන් පින්නතුනේ පංචශීලෙන් එකක් කඩවනොත් එක මොහොතෙන් ඔබට තියෙන ධනය සියල්ලක්ම අහිමි වෙන පුළුවන්. ඔබට තියෙන නිදහස අහිමි වෙන ඔබ හිරපුරට යන පුළුවන්. ඔබට තියෙන ජීවිතය හුස්ම ගන්න තියෙන අවස්ථාව නැති වෙලා ඔබට ලොකුම දඬුවම ලැබෙන පුළුවන්. ඔබට දින සමාජ ගෞරවය ආරක්ෂාව ප්‍රකවරණය එක මොහොතින් නැති වෙන පුළුවන්. අවුරුදු 50ක 60ක 80ක ගොඩනගාගත්තු ආර්ථික සමාජීය සංස්කෘතික මේ සියලු සාධක සියලු අභිවෘද්ධීන් මේ පංචශීලෙන් එකක් සුළු මොහොතෙන් කඩවීමේ නැති වෙන පුළුවන් වෙනද ඕනෑම තැනක බලන වරදක් වුණොත් පොලිසියක සිරගෙදරක උසාවියක යමක් වෙන්න සිටිනවා නම් කෙනෙක් මේ පංච දුස්චරිතෙන් එකක් කඩවලා පිළිනොත් ලෝක ආර්ථික උද්දමනයක් වැඩි වෙලා තියෙනවා නම් ලෝක මිනිස්සු බියෙන් සැකෙන් ජීවත් වෙනවා නම් මේ පහින් එකක් ඒ කොතන හරි කඩවලා ගෙදර කසමගියක් දුකක් කැනඩීමක් තියෙනවනම් කෙනෙකුගේ අප්‍රසාදයක් තියෙනවනම් මේ පංච දුස්සරිතෙන් පංචිල් වලින් එකක් කඩවල පිළිගනි මේක හොඳට මතක තියාගන්න ඒ නිසා ඔබේ ඥාතින දෙන්න පුළුවන් ලොකුම දායාදය ලොකුම තෑග්ග පිළිතුරු සීලේ ඔබ සීල සමාදන් වෙනවනම් සීලය ආරක්ෂා කරනවනම් ඔබ සත්පුරුෂයෙක් ඔබේ ළඟම ඥාති මිත්‍රාදීන්ව සීලය සමාදන් කරවනවා නම් ඔබ උතුම්ම සත්පුරුෂයෙක් වෙනවා. ඔබේ ජීවිතය අඩුම ගානේ පස් දෙනෙකුටවත් වෙන තුනේ මේ දායාදය ඔබ දෙන්න. හොඳට ඉන්නයිට පන්සිල් දෙන්න යන අවශ්‍ය නැහැ. හොඳට ඉන්නයි කොමත් ආරක්ෂා කරනවා. පන්සිල් කඩගෙන අය ඔබ ළඟින් මැසුරු කරන්න ඉන්නවා නම් කොහොම හරි සල්ලි දීලා හරි පින්න තුනේ මේ පාරක්ෂා කරවන්න. ඔබේ කෙනාගේ මල ගෙදරට නොගියත් කමන්නේ. ඔබේ කෙනා වෙනුවෙන් පාසකුලක් නොකරත් කමන්නේ. ඔබේ කෙනා දෙමින් හත් දවස් දානයක් තුන් මාස දානයක් නොදුන්නත් කම නැතිනේ. ඔබ ළඟින්ම ආශ්‍රය කරන පස් දෙනෙකුට මේ පංචශීලය සමාදන් කරවන්න උපරිම ලෙසෙහි හික්මෙන්න යාට උදව් කරන්න. නිකන් බැරි නම් මුදලක් එක හරි කරන්න කමන්න. ඒත් පාඩු නැහැ. ඇයි එයාට ඔබ ඒ උදව් කළා කියන්නේ මෙලොව ජීවිතයේ එයාගේ සහනය සැනසීම ලැබෙනවා. එයා මරණයෙන් පස්සේ එයා මැරුණා කියන ආරංචිය ඔබේ කනට ඇහෙනකොට ඒක නා සුගතිය තැනක ඉපදෙලේ. ඒ නිසා ඔබේ කෙනාගේ මනකෙදර නොගියන් ගැටලුවන්නේ. පින්නතනේ මෙන්න මේ සීලිකාතකින් කම්මසකතා සම්මාදිට්ඨිය ඉඳලා දාන සීල භාවනා තුළ පංච සීලය තුළ පෝෂණය වෙන්නට ඕන. ඒ පංච සීලය රකින්න විතරක් නෙවෙයි පින්නතනේ. තමා පංච සීලය රකින්නවා කියලා නැවත නැවතත් සිහි කරන්නට ඕන. සීලානුසති භාවනා පිළිදෙන වඩන්නට ඕන. මෙන්න මෙතෙන් තවත් තමයි සීලය ඉහළ මට්ටමට යන්නේ. සීලය උදේ සීලයක් විතරක් වෙන බෑ වෙනතුනි. ඒ තමා රකින්න සීලය විශේෂයෙන් පංච සීලය දවසට වැඩි වාර ගණක් තමා හිතන්න මම පංචසීල රකින්න කෙනෙක් කියලා. ඒක බහනාව. සීලය සමාධි සංවර්ධනයේ කියන්නේ මේකයි. සීලය සමාධියට සමතේට අධිචිත්තයට බලවෙන එක. ඒ විතරක් නෙවෙයි ලෞකික මට්ටමේ සීලය ඔබ ස්ථාවර වුණා කියලා කියන්නේ ඔබට ජීවත් වෙන්න කාලෙදිම විශ්වාසයක් ඇති වෙන්නට ඕන ඔබ මරණයෙන් පස්සේ ඉපදෙන්නේ කොහෙද කියලා. ඒ විශ්වාසය ඔබට ලිපියක ලියලා උනා තියන්න පුළුවන්කම තියෙනවා. මම මරණයෙන් පස්සේ ඉපදෙන්නේ මේ වගේ ස්ථානෙක කියලා. බලන්න සංඛාර උප්පති සූත්‍රයේ සංඛාර උපපති සූත්‍රෙදි මේක දැක් වෙනවා. සද්ධා සීලාදී මේ ගුණාංග තමඟ තුල පිළිහිටියා නම් විශේෂයෙන්ම සීලය. තමන්ට මරණයෙන් පස්සේ ඉපදෙන තැනගෙන පැහැදිලි අවබෝධයක් තියෙනවා. තමයි ඉපදෙන මනුස්ස ලෝකයේද දිව්‍ය ලෝකයේද? මනුස්ස ලෝකේ නම් ඇතමිට කොයි ප්‍රදේශයේද? කොයි කුලයේද ඉපදෙන්නේ? කුලයක් ඉපදෙන කුලයක් තමන්ට කලින් තීරණය කරන්න පුළුවන්. ඒ තරම් විශ්වාසනීයත්වයක් වෙනතුනි මේ ධර්මය තුළින් අපට ලැබෙන්න ඕන. මේක අපි ගන්න හෙල්ත් ඉන්ෂුරන්ස් එකට වඩා වටිනවා. මේක අපි ගන්න ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා වටිනවා වෙනතුනි. අපි උඟා අවධානයෙන් ඉන්නේ සෞඛ්‍ය රක්ෂණේ ජීවිත රක්ෂණේ ගැන නේද? පොඩ්ඩක් හරි එක එක්ස්පයර් වුණත් හරි බයි ඉක්මනින්ම ගෙවලා තියා ගන්න ඕනේ ලෙඩ වුණත් කියලා බයි. පින්නතුනි මොනවා නැති වුණත් මෙන්න මේ ඉන්ෂුරන්ස් එක ඔබට තියෙනවා. මේක තමයි සැබෑ ඉන්ෂුරන්ස් එක. මේක තමයි කම්මසකත සම්මාදීතිය තුළ ඉඳලා අපට ලැබෙන ප්‍රතිලාභය. මේ සීලය සීලානුසුති භානක් කරා යන්නට ඕන. ඒ සීලය තුළින් තමන්ට සුගතිය ස්ථාවරව තියෙනට ඕන. කොයි මොහොතේ මිය ගියත් තමන් දන්නවා මේ ලබා තියෙන සුගතිය අද ලබා තියෙන තැනට වඩා පොඩ්ඩක් හරි ඉහළ තැනකයි තමයි ඉපදෙන්නේ කියන එක ගැන තමන්ට දැඩි විශ්වාසයක් තියෙනවා. ඔබ අද යම් කිසි පහසුකම් ටිකක් ලැබනවා නම් ඔබ අද කිසියම් විදිහේ සතුටක් ලබනවා නම් ඔබ අද කිසියම් විදිහේ ධර්ම ප්‍රතිලාභයක් ලබනවා නම් ඔබේ මේ ජීවිතය අවසාන වතාවට නිර්දේක පිය වෙනකොට ඊළඟට නෙද්දේ කැරෙන්නේ මීට වඩා පහසුකම් කියන තැනක කියන එක ගැන ඔබට දැන විශ්වාසයක් තියෙනට ඕන. මේක තමයි සීලේ මුල් පියවර. දෙවෙනි කාරණය තමයි ලෝකෝත්තර සම්මාදිටියත් එක්ක චතුසත්‍ය සම්මාදිටියත් එක්ක ලබන අවබෝධයෙන් ලබන සීලය. ඒ සීලය ආරියසංගික මාර්ගය අංගයක් වෙන්නට ඕන. සම්මාදිටිය පුරේවන් කියපු විදිහට එතන තියෙන සීලය මුලින් සම්මාදිටියත් එක්ක යන්නේ. අපි සැබෑවෙසම ආර්ය මාර්ගයේ සීලය රකින්නවා නම් ඒ සීලය තුළ සම්මාදිටිය, සම්මා වායාමයක්, සම්මා සතියක්. මොනද කාරණා? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. මෙන්න මේ තුනත් එක්ක එකට අත්තර බඳගෙන යන්නට ඕන. අනේක තමයි නියම සීලය. ඒ සීලය ආරසික මාර්ගයේදී කාරණා තුනක් විදිහට දක්වනවා. මොනවද ඒ? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. අර පංච සීලයෙන් සුගතිය තහවුරු කරගත්තු අපි එතනින් නොනවතී තවත් ඉදිරි පියවරක් තියෙනවා. ආරසික මාර්ගයේ අංග තුනක් දක්වාම එක වර්ධනය වෙනවා. සම්මා වාචා කියන්නේ බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරස වචන කීම කියන මෙන්න මේ කරුණු හතරේම වැළකෙනවා පිණිස. සම්මා කම්මන්ත ප්‍රාණඝාත සොරකම කාම මිත්‍යාචාරය මේ කරණවලින් වළකිනවා. ඒ විතරක් නෙවෙයි සම්මා ආජීවය. මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවෙන ජීවිතක් හප්පේටි. ඔන්න තමන්ගේ ජීවිතයේ හොඳට ශාප් වෙලෙන ගන්නවා පින්නතුනි. තමන්ගේ කය වචනේ විතරක් නෙවෙයි සංවර වෙන්නේ, ධාර්මික වෙන්නේ. තමා උපේන හැම සතියක්ම ධම්මිකේහි ධම්මලද්දෙහි කියන මේ නිර්ණායකය තුලත් එක්කන් යන්නේ. මෙන්න මෙතෙන්ට ආව කියන්නේ තමන්ට සම්මාදිටිය තියෙනවා කියන එක. සම්මාදිටිය තියෙනවා කියන්නේ තමා මෙතෙන්ට එනවා කියන එක. මෙතෙන්දි පින්නතුනේ තව සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මේ කාරණා තුරනොත් වඩාම වැදගත් වෙන කාරණයක් තියෙනවා. මොකද මේ සිල්පද වලින් වඩාත්ම වැදගත් කාරණේ මොකද්ද? සම්මා වාචාවයි. මොකද්ද? බොරු කීමෙන් වැළකීම කියන කාරණේ පින්නතුනේ. නිවන් අපේක්ෂාවෙන් බෝසත් ධම් පුරණ උතුමේ අතින් සසර ගණනෙ දින ඔය ගරිදි සිද්ධ වෙනවා. නමුත් බොරු කීම කියන වරද සිද්ධ වෙන්නේ නැහැ. ආනතරේ කර්ම සහ විශේෂයෙන් මේ බොරු කීම කියන කාරණේ උගැතින් සිද්ධ වෙන්නේ නැහැ. අන්නේ නිසාම වාදීන් අනිතරදි සිදු වෙන්නේ නැහැ. ඇයි ඒක හේතුව? ඔහු ඒ වරදක් කරොත් යම් කෙනෙක් කැහුවොත් කියන්නේ එනකොට ඒක නෙමෙයි. බොරු කියන්න බෑනේ. අනේ සාම පින්නතුනි මේ බොරුව කියන එක උපරිම ලෙස වළකින මට්ටමට එනවා. ඒක තමයි දෙගල් කාරණය. ඒක ධම්මකට බැසගත්තු කෙනෙකුගේ ජීවිතයේ තියෙන සුවිශේෂ ලක්ෂණයක්. ඒක හිතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සම්මා දිටිය ඇතුළේ පමණට මෙන්න මේ ගුණාංගය තුළ පිළිගනවා. ඒකන් ධම්මං අතීතස්ස මුසාවාදස්ස ජන්තුනෝ විදින්න පරලෝකස්ස නති පහවන් අහරිය කියලා කියනවා. මුසාව නැමැති එකම දහම කෙනෙක්ගෙන් කඩ වෙනවා නම් ඔහුගේ අතින් අනිත් ගුණයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා කියනවා. ඇතෙක්ගේ සුවිශේෂ ලක්ෂණයක් සඳහන් කරනවා. ඇතෙක් යුද්ධයට යනකොට ඇතා තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ කැපවීමෙන් ඒ යුද්ධයට සම්බන්ධ වෙනවා. පුහුණු කරපු ඇතෙක්. ඔහු තමන්ගේ පාදවලින්, ඔළුවෙන්, අත් දෙකෙන් හැම දෙයින්ම ඔහු සටන් කරනවා. හැබැයි ඔහු එක ඉරියව්වක් පරිස්සම් කරගෙන ඉන්නවා. ඒ මොකද්ද? එයාට තියෙන වටිනාම ආවේ අර මොකද්ද? මොකද්ද? හොඬ වැල. එයාට එයාගේ ඇස් දෙකට වඩා වටින්නේ, කන් දෙකට වඩා වටින්නේ ඔහුගේ හොඬ වැල. ඔහු මේ සියලුම සටන් කරන්නේ හොඬ වැල කටේ දාගෙන. හොඳ වෙල කටේ ඇතුලේ හොඳටම දාගෙන තමයි මේ අතින් අයින් ඔළුවේ කන් දෙකෙන් ඔක්කොම සටන් කරන්නේ. නමුත් යම් කිසි අවස්ථාවක් එනවා ඇතා හොඳ වෙල එලියට ගන්නවා. ඇතා හොඳ වෙල එලියට ගන්නකොටම ඇතා පාලනින් ඉන්න කෙනා දන්නවා දැන් ඇතා ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධෙට බැස කියලා. ඊට පස්සේ උඩ ජීවිතේ ගැන කිසිම අපේක්ෂාවක් නැහැ. ਉਹ සම්පූර්ණයෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධෙට පැමිණ සිටිනවා. අනිවාර්යයෙන්ම තමයි කෙනෙකුගේ ජීවිතයේ බොරුව කියන එක පැතිරුණොත් ඒ කියන්නේ ඔහුගේ ජීවිතයේ මරණයට පණ අන්තරට ඔහු හසු වුණා කියන කාරණය. මේ උපමාව ධර්මයේ තුල සඳහන් උපමාව. පින්වතුනි අප මේ සඳහන් කළේ මේ සීලය ආරිසිංහ මාර්ගයේ අංගයක් එක්ක සීලය අපේ ජීවිතේට එනකොට අපේ ජීවිතයේ සිද්ධ වෙන පරිවර්තන ගැන තමයි පාඨකයේ සූත්‍රය දක්වන්නේ. මේ සූත්‍රය සම්පූර්ණ දක්වන්නේ සම්මාදිටිය යුක්තව විශේෂයෙන්ම ආර්ය සම්මාදිටිය යුක්ත වෙන පුද්ගලයාගේ ලක්ෂණ. පළවෙනි කාරණේ තමයි සඳහන් කරනවා ආතංකේයාකේ වික්ඛවේ වික්ඛෝ සම්බරමචාරීනම් පියෝචස්සං මනාපෝ ගරෝ භවනීයෝ චාති. සීලස්වේව පරිපූර්ණකාරී අජත්තං චේතෝ සමතමනුයුක්තෝ අනිරාතක ජහනෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රූහේතා ශුඤ්ඤාගාරං. සීලේ පළවෙනි ආනිසංසය මේ කියන්නේ කියනවා තමන් එක්ක එකට ඇසුරු කරන අයගේ ප්‍රිය වාදී භාවයේ දිනු කරන්න කැමති නම් සතුට දිනු කරන්න කැමති නම් එකට ඉන්න අයගේ හිත දිනා ගන්න කැමති නම් එකට ඉන්න අයත් එක්ක සතුටින් ගෞරවණීය විදිහට ජීවත් වෙන කැමති නම් සීලයම පුරන්න. ඊය සීලයක් නිකන් සීලයක් නෙවෙයි. අධ්‍යාත්ම කේතෝ සමතමනියුත්තෝ ආධ්‍යාත්මික සමාධියට බරව චේතෝ සමාධියට බරව නැත්නම් සමාධියට බරව හිත එකල් කිරීමට බරමයේ සීලය රැකෙන්න ඊළඟ කියනවා අනිරාගත ජහනෝ ඒ වගේම විපස්සනාය සමන්නාගතෝ බ්‍රූහේතා ශුඤ්ඤාගාරණ. විපස්සනාවට බරව ශූන්‍යාගාරයේ වාසය කරමින් විවේකයෙන් ඇසුරු කරමින් තමයි මේ සීලය ආරක්ෂා කරන්නේ. පින්තුනි මෙතනින් ඉතාම පැහැදිලි ගමන් මගක් දැක්වෙනවා. සාමාන්‍ය ලෝකේ ඉන්න කෙනයි දහම් මගට සැබෑ ලෙසම බැසගත්තු කෙනාගේ ලක්ෂණය. සාමාන්‍ය කෙනෙක් විවේකයක් ලැබුණු ගමන් යන්නේ පිරිසක් මැදට දුර ගමනක ඈත තැනක් බලන්න. නමුත් මේ සැබෑ සම්මාදිටිය යුක්තව ආර්ය මාර්ගයට බැසගත්තු කෙනාට විවේකයක් ලැබුණු ගමන්ම ඔහට දැනෙනවා. විවේක තැනක යන්නේ නිදහස් තැනක යන්නේ. තමන්ටම තේරුම් ගන්න පුළුවන් තමයි මේ මාර්ග දෙකෙන් කොයි මාර්ගෙ වින්නේ කියලා. ධර්ම මාර්ගෙනි කාට වටිනාම දේ විවේකය. ඒක කාය විවේකය විතරක් නෙවෙයි චිත්ත විවේකය සමථ වේදකට යනවා උපදි විවේකය. විපස්සනා කරා යන විවේකයක් වඩපත් වෙනවා. මෙතන සීලය සඳහන් කරන්නේ උදේ සීලපද සමාදන් වෙන විතරක් නෙවෙයි ඒ සීලේ සමාධි සම්වර්ධනික සීලයක් වෙන්නට ඕන. ඒ සීලේ විවේකයට බර සීලයක් වෙන්නට ඕන. ඒ සීලේ විපස්සනාවට පහසු වූ සීලයක් වෙන්නට ඕන. අන්න එලෙස සීලේ යම් කිසි කෙනෙක් ආරක්ෂා කරනවා නම් එයාට වැඩිපුරම ගරු කරන්නේ එයාගේ ළඟම ඉන්න කෙනා. එයා ඇසුරු කරන අය. එයාට උදේ හවස පේන අය තමයි වැඩිපුරම එයාට ගරු කරන්නේ. ඔබ ඇසුරු කරන එකේ ගෞරවය ආදරය කැමති වෙනවා නම් අපි කෙනෙකු හුඟක් කතා කරොත් ඉත දෙන ගන්න පුළුවන් කියලා නේද? සමාජීය විද්‍යාව, මනෝවිද්‍යාව එහෙම කියන්නේ හුඟක් ලස්සන හුඟක් කතා වචන කතා කරොත් ඉත දෙන ගන්න පුළුවන් කියලා නේද? නමුත් බුදු දහමේ ඒක අනිත් පැත්ත කතා අඩු කර තරමට අනිත් පැති හිත දෙන ගන්න පුළුවන්. වැඩිපුර කතා කරන්න එක බොහෝ දෙනෙක් කැමති නැති නේද? වැඩිපුර කතා කරන්න ගිය ගමන් මොකද වෙන්නේ? එක්කෝ හිස් වචන කියවෙනවා, එක්කෝ කේරම් කියවෙනවා. එතකොට අනිත් අය කමට කමති. අනේ නිසා තමයි බොහෝ විට සීලේ මුල්ම පියවර තමයි කියන්නේ අපි කියන්නේ කටපරිස්සම් කරන් ඉන්නේ කියලා. ඔක තමයි සීලේ මුල්ම පියවර දිනතන. එතනින් පටන් ගන්න මේ දහම, මේ සීලය අන්තිමේදී ධම්හි වාකතා අරියෝ වා තුන්හි භාව කියන මට්ටමට එනවා. කතා කරනවා නම් දෙහැම දෙයක්මයි නැත්නම් නිහඬව ඉන්නවා. නිහඬව කියන්නේ නිකන් නෙවෙයි සමතරමුණක් මෙහි කරමින් වාසය කරනවා. දෙවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආඛංකේය කේ වික්ඛවේ වික්ඛෝ ලාභේ අස්සං චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චේ බේසජ්ජ පරිඛාරಂತಿ. සීලේ සීව පරිපූර්ණකාරී අජ්ජ සංකේතෝ සමත මනුයුක්තෝ අනිරාකච්ඡ ජහනෝ විපස්සනාය සමන්නාගතෝ ගෘහේතා සුඤ්ඤාගාරං. යම්කිසි කෙනෙක් ඇඳුම් පැළඳුම් කෑම බීම බෙහෙත් ඉඳුම් හිටුම් කියන මේ දේවල් ඉතාම පහසුවෙන් ලබන්න කැමතිනම් සීලයම ආරක්ෂා කරන්න තියෙනවා. යම් බලන ඔබාද මෙහාට එනකොටම ඔබට මෙතන ආසන පනවල කෑම බීම සූදානම් කරලා ඔක්කොම පහසු ගණ්ඩික මේ හදලා තියෙන්නේ. ඒ කාටද මේ සීල් ගන්න සීලත් වෙනවා කියන එකට? වෙනත් විදිහින් කියනවා නම් කට පරිස්සම් කරන් ඉන්න අතපය පරිස්සම් කරන් ඉන්න කට්ටිය අද මෙහාට එනවා කියන හැඟීමෙන් ඊයේ දවස පුරාම ඉඳගෙන ඊයේ උදේ ඉඳන්ම කටිය සූදානම් වෙනවා. රෙස්ට්රූම් හොදනවා, මේව මොප් කරනවා, වැකුම් කරනවා, කෑම බීම හදනවා, මේ මයික් ආදී හදනවා, මේ මල් හදනවා ලස්සනට. මේ ඔක්කොම කරන්නේ මොකටද? අද කට පරිස්සම් කරන් ඉන්න බණ භාවනා කරන පිරිසක් එනවා කියන හැඟීමෙන් තමයි මේ ඔක්කොම කරන්නේ. ඉතින් ඔබට සිද්ධ වෙන ඔයයට සාධාරණ ඉෂ්ට කරන්නේ. ඒ ඔබට උපස්ථානය කරලා පින්කම සිද්ධ කරගන්න තමයි ඊයේ රෑ වෙනකම් මේ අය ඉඳගෙන මේ ස්වාමීන් වහන්සේලා සුසන්ත අයිය මේ ඔබට පේන ලස්සනට මේ මල් එකක් හැමදාම හදලා තියෙනවා. ඔබේ හැට වැඩිපුරම පේන ලස්සනම මල් ටික වත්ත පුරාම කියලා මම හොයාගෙන ඇවිල්ලා. පින්නතුනි මේ හැමදේම ඔබ සඳහා මේ සූදානම් කරලා තියෙනවා. මේක තමයි සිව්පස්සේ ලැබෙනවා. සිල්වන්ත කෙනෙක් බව දැනගත්තු ගමන් ඔබට මේ පහසුකම් දෙක ලැබෙනවා. ඇතැම් විට ඔබට වඩා වැඩිහිටි කෙනෙක් වුණත් ඔබේ දෙපා ළඟ වඳිනවා මේ සිල්වන්ත බව නිසා. පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සිව්පස්සේ ඊටාම පහසුවෙන් ලබා ගන්න කැමති නම් සීලයම ආරක්ෂා කරන්න, කය වචනයම සංවරයෙන් ඉන්න කියලා බුදුහාමුදුරුවෝ අපට අනුශාසනා කරනවා. කොච්චර අනුකම්පාවෙන් දේශනා කරපු සූත්‍රයක්ද පින්නතුනි, කොච්චර අවබෝධයෙන් දේශනා කරපු සූත්‍රයක්ද බලන්න. ඊළඟ සඳහන් කරන යම්කිසි කෙනෙක් අර තමන්ට දීපු සිව්පස්සේ දීපු අයට පින් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒ අයගේ ආනිසංශ වැඩි කරන්න කැමති වෙනවා නම් සීලයම ආරක්ෂා කරන්න කියලා. ඔබට දානේ පූජ කරපු, ඔබ වෙනුවෙන් මේ පාසු කණ්ඩික දීපු, ඔබ වෙනුවෙන් මේ වීහි දන් කරපු අයට ඔබ සාධාරණ ඉෂ්ට කරන්න කැමති නම් ඒ අයට ඔබ නිසා පිනක් සිදු කරගන්න ඒ අය සුගතිගාමි වෙනවා දකින කැමති නම් සීලයම ආරක්ෂා කරන්න කියලා. මේක සාතන්ගේ සූත්‍රය දේශනා කරනවා. ඊළඟට වැදගත්ම කාරණයක් දේශනා කරනවා. යේ මේ ඥාති සාලෝහිතා තේතා කාලකතා පසන්න චිත්තා අනුස්සරන්ති තේ සන්තං මහප්පයන් අස්ස මහනි සංසන්ති සීලාස්සේව පරිපූර්ණකාරී. ඔබ නමින් මිය ගියා වූ සහලේ ඥාතීන් ඔබ දිහා බලාගෙන ඉන්නේ. ඒ අය සතුරු කරන්න කැමති නම්, ඒ අයට පින් අනුමෝදන් කරන්න කැමති නම් සීලයම ආරක්ෂා කරන්න කියලා. මේක අපි බණට නිතර කියන කාරණයක්. පින්නතුනි ඔබ නමින් මිය ගිහිපු ඔබේ අම්ම තාත්තා මේ ආත්ම භාවයේ අම්ම තාත්තා විතරක් නෙවෙයි, සංසාරගත ජීවිතයේ පුරාම ඔබට උදව්පකාර කළ මිය ගිහිපු ඔබේ දෙමෝපියන් ඥාති මිත්‍රාදීන් ගුරුවරුන් ඒ හැම දෙනාම සතුරු කරන්න කැමති නම්, එයාට පින් අනුමෝදන් කරන්න කැමති නම් හොඳම ක්‍රමය මොකද්ද? සීලයම ආරක්ෂා කරන්න කියලා කියනවා. දැන් අපි හිතන්නේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න නම් දානයක් දෙන්න ඕනේ කියලාම නේද? දාන දෙන එකත් හොඳයි, ඒකනොත් පින් අනුමෝදන් වෙනවා. නමුත් ඊටත් වඩා මෙතෙන් යවදාන යොමු කළ තියෙන පින්තුනි මෙන්න මේ සීලය ආරක්ෂා කරන්න කියලා. ඒක දානයට වඩා පහසු දෙයක් අපට. ඇත්තටම දානයේ තරම් ගියදන් වෙන්නේ අපට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙක් පංචස්කීලිය ආරක්ෂා කරනවා නම් එයාගේ ජීවිතේට මහා පුණ්‍ය ගංගා පහක් ගලාගෙන එනවා කියලා. පුඤ්ඤාභිසන්ද මහා පින් උල්පත් පින් ධාර පින් ගංගා පහක් තමයි පංචශීලයේ කියලා කියන්නේ. ඒ නිසා ඔබේ ජීවිතේ පුරාම ගලා හෙන මහා පුණ්‍ය ගංගාව තමයි ඔබේ සිල්වන්ත ජීවිතේ පිරුදුදේ. ඔබේ ජීවිතේ ලස්සන කරන එක පිරිසිදු කරනවා. ඊළඟට සඳහන් කරනවා අරකේ රතේ සහෝ අස්සං නෙකමං අරකේ සහේය උපන්නං අරකින් අභිගුහිය අභිගුහිය කියලා යන්නේ. අපේ ජීවිතය ඇතැම්මිට නොයලීම වෙනවා. චිත්ත සමතියට නොයලීමක් වෙනවා. අකුසල කරන්න ඇලීමක් වෙනවා. චිත්ත සමාධියට සමතී දර්ශනාවට නොයලීම සහ අකුසලයට ඇලීම කියන මෙන්න මේ කරුණු දෙකම දුරු කරගන්න. අරති රති කියන මේ දෙකම දුරු කරගන්න. නැත්තම් පින් කරන්න තියෙන කැමැත්ත සහ අකුසල කරන්න තියෙන අකමැත්ත කියන මෙන්න මේ කාරණා සඳහා අප සීලයම වඩන්න ඕන කියලා. අපිට යහපත කරන්න අකමැත්තක් තියෙනවා නම් ඒ කියන්නේ සීලයේ අඩුවක්මයි. අන්න ඒක දුරු කරන්න සීලයම රකින්න කියලා. අපි අකුසලයේ පැත්තට වැඩිපුර යොමු වීමක් තියෙනවා නම් ඒ සීලයේ අඩුවක්මයි. ඒ නිසා සිල්වන්ත වෙන්න කියලා දේශනා කරනවා. ඊළඟ කාරණේ තමයි බය බේරවයෝ අස්සං නැකමං බය බේරවං සහීය. බය වෛරය දෙක මාතුලින් අනිත් අයට යන්නේ නැහැ කියලා ප්‍රාර්ථනා කරනවා නම් අනිත් අයගෙන් මා කෙරෙහි මා වෙත බියක් වෛරයක් නොවන වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් සීලයම ආරක්ෂා කරන්න කියලා. සීලය ආරක්ෂා කරණ කෙනා වෙතින් බාහිර ලෝකයට බියක් වෛරයක් යන්නේ නැති වෙනතුනි. පංච බය වේර සූත්‍රය දේශනා කරනවා. යම් කෙනෙක් යක්ෂින් පංච සීලය කඩවෙනවා නම් ඒ කෙනා වෙතින් සමාජයට බිය සහ වෛරය කියන දෙක පැතිරෙනවා. ඒ කෙනා බහොම අපුඤ්ඤං පසවති බොහෝ අපුඤ්ඤයන් අකුසලයන් ජනනය කරනවා කියලා. අනේ නිසා සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සමාජයේ නිර්භයතාවයේ අභේදානය දෙනවායි කියලා කියන්නේ මේ සීලය ආරක්ෂා කිරීම කියන එක. මේක දානයට වඩා වටිනවා පිළිතුරු. දානය දෙන කෙනෙක් ඇති වුණත් සොරකමක් සිදු වෙන්න පුළුවන්. ප්‍රාණඝාතයක් වෙන්න පුළුවන්. වැරදි කාම සේවනයක් සිදු වෙන්න පුළුවන්. බොරු කීමක් වෙන්න පුළුවන්. මද්‍රව්‍ය භාවිතයක් වෙන්න පුළුවන්. නමුත් වෙනතුනි සිල්වන්ත කෙනාගේ මේක සිදු වෙන්නේ නැහැ. කොච්චර දානපතියෙක් වුණත් එයාගේ අතින් සීලිය අඩුපාඩුකම් සිදු වෙන්න පුළුවන්. යකේ දෙගින් එයාගේ අතින් ජීවිතයක් හානි වෙන මට්ටමට යන්න පුළුවන්. යගේ තෙලෝ බේස්මතු වෙලා රාගයෙන් යම්ස දෙයක් කරන්න පුළුවන්. යගේ තෙ දෙලිය ආසා විස්මතු වෙලා ලොකු සොරකමක් සිද්ධ වෙන්න පුළුවන්. යගේ ඉන්ද්‍රිය සමරය නැති සමයෙන් මද්රව භාවිත කරලා ලොකු හානියකට පෙළඹෙන්න පුළුවන්. හැබැයි සිල්වන්ත කෙනා එච්චර දානෙ නොදුන්නත් ඔහු ආමිස දානෙ නොදුන්නත් ඔහු ලෝකෙට අබේ දානෙ දෙන කෙනෙක් පිළිනතු. අභිහන්දේති අභිහන්දේති අභ්‍යපජන්දේති කියන මේකයි. දානෙන් ලෝභය අඩු වුණත් පින්නතුනේ සොරකම මට්ටමට යන්න පුළුවන් ලෝභය. නමුත් සීලවන්ත වුණොත් කෙනෙක් යාගිතේ කොච්චර ලෝභය රාගය තිබුණත් ਉਹ සොරකම් කරන මට්ටමට යන්නේ නැහැ. ਉਹ කාමේ වරද හැසිරෙන මට්ටමට යන්නේ නැහැ. ਉਹ බොරු කියන මට්ටමට යන්නේ නැහැ. ඔහුගේ කොච්චර ද්වේෂය තිබුණත් ඔහු සතෙක් මරණ මට්ටමට යන්නේ නැහැ පින්තුනි. මනුෂ්‍ය ඝාතනය කරව කිසිදාක යන්නේ නැහැ. අනේ නිසා ඔහුගේ සමාජයට බයක් නැහැ. පින්තුනි සමාජයට බියක් සැකක් නොදී ජීවත් වෙන කැමැති නම් අබේදානය දෙන කැමැති නම් සිල්වන්ත වෙන්නම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඊළඟ කරණය තමයි චතුර්ණං ජහනානම් අභිචේතසිකානං දික්ඛතම සුඛ විහරාණං නිකාමලාභී අස්සං අකිච්චලාභී අකසරලාභී සීලේ සේව පරිපූර්ණ කාරී හොති. යම්කිසි කෙනෙක් සිතේ සහනය දිනු කරගෙන අධිචිත්තයේ සමතය දිනු කරලා ප්‍රථම ධානය ආදී මේ ධාන ලබන කැමැති නම් සීලයම ආරක්ෂා කරන්න කියලා සඳහන් කරනවා. විතක්ක විතර පීති සුපේ කඟතා සහිත පඨම ඥාන කුසල සිද්දේ. කිසියම් කුසල සිතක් දිගින් දිගටම වඩනවා නම් අන්නේ වැඩිමේ ප්‍රතිපර විදියට ඔහුගේ හිතේ ඒ කුසල චේතනාවත් එක්කම ඒක මෛත්‍රී සිතුවිලි වෙන්න පුළුවන්, කසිනියක් වෙන්න පුළුවන්, කරුණා බහනා වෙන්න පුළුවන්, ආනාපානසතිය වෙන්න පුළුවන්. ඒ සිත දිගින් දිගටම එකට වඩනවා නම් ඒ කුසල සිතුවිල්ලත් එක්ක විතක්ක ඒකත් එක සිතින් කතා කරන ගතියක් එනවා. විචාරයකත් එක්කම හැසිරෙනවා. ඒකත් එක්කම පීඩිතපත් වෙනවා. සුඛයටපත් වෙනවා. ඒකාගතාවටපත් වෙනවා. මෙන්න මේ අගය ටිකෙන් ටික හිතේ ධානාංග පහළ වෙන මට්ටමට හිත දියුණු වෙනවා. පංච නීවරණ දුරු වෙනවා. මෙන්න මේ සාර්ථකත්වය කෙනෙක් ජීවිතේ කැමති නම් සීලේ සේව පරිපූර්ණකාරී හොති. සීලයම සම්පූර්ණ කරන්න කියලා සඳහන් කරනවා. සමාධිය ලබන්න නම් පිළිතුරුනි කායික වාචික සංවරය තියෙන්න ඕන. අනේ කායික වාචික සංවරය තුළින් තමයි චිත්ත සමාධිය ලැබෙන්නේ. සීලේ සමාධි සංවර්ධනික සීලයක් වෙන්නට ඕන. සමාධියේ සීලේ උපකාරයක් වෙන්නට ඕන. අනේ නිසා ගැටා සූත්‍රය සඳහන් කරන්නේ සීලේ පටිච්චාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා. සීලේ පිළිදලා සමථ විපස්සනා වඩන කියන්නේ මේකයි. ඊළඟ කාරණය තමයි මේ රූපාවචර ධානය විතරක් නෙවෙයි පින්නතුනි. යේතේ සංඛා විමුක්ඛා අතික්ඛම්ම රූපේ ආරෝහිතේ කායේන පස්සිට්වා විහෙරයන්ති සීලේ සේව පරිපූර්ණකාරී හොති. යම්කිසි කෙනෙක් අර රූප මට්ටම ඉක්මවලා අරූප මට්ටමට විමුක්ෂයට පත් වෙන කැමති නම් නැත්නම් ආකාසනංඛායතන විඥානංඛායතන ආදී මෙන්න මේ අරූපාවචර ධාන ලබන්න කැමති නම් අන්න ඒක නැත්නම් විසිනොත් සීලේ සේව පරිපූර්ණකාරී හොති. සීලයම සම්පූර්ණ කරන්න කියලා සඳහන් කරා. ඊළඟ දක්වනවා තින්නම් සංයෝජනානම් පරික්ඛය සෝතාපන්න වස්සං අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති සීලේ සේව පරිපූර්ණකාරී හොති. ත්‍රිවිධ සංයෝජන දුරු කරලා ඕරම් භාගයේ සංයෝජන යට තියෙන සංයෝජන වලින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ නිරයට වැටෙන හේතු වන සංයෝජන දුරු කරලා අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ පහලට නොවැටෙමිදී සහතිකය ඉන්සෝරන්ස් එක අරගෙන නියතෝ සම්බෝධි පරායනෝ අරසංඛ්‍ය නැමැති ස්රෝතයට දියපහරට බැසගෙන නිර්වාණය නැමැති සාගරය කරා ස්ථිරවම ගමන් කරන මාර්ගයකට බැසගන්න කැමති නම් සෝවාන් වෙන කැමති නම් සීලය සීව පරිපූර්ණකාරී හොති. සීලයෙන් සම්පූර්ණ කරන්න කියලා සඳහන් කළා. ඊළඟ කාරණේ තමයි අර ත්‍රිවිධ සංයෝජන ප්‍රේණ කරලා ඊළඟට තවදුරටත් අර පංච ඕරම් භාගීය සංයෝජන වශයෙන් තියෙන කාමරාග පටික කියන මෙන්න මේ සංයෝජන දෙක තුනී කරන්න කැමති නම් අඩු කරන්න කැමති නම් ඒ කියන්නේ සකදාගාම වෙන කැමති නම් අන්නේ තැනැත්තා විසිනොත් සීලේ සේව පරිපූර්ණකාරී හොති. සීලයම සම්පූර්ණ කරන්න කියලා සඳහන් කළා. ඊළඟට මේ මට්ටමට එනකොට දැන් ඔහු තමන්ගේ සුගතිය සම්පූර්ණම තහවුරු කරගෙන තියෙන්නේ. ඔහුට සුගතියක් හම්බෙන්න ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. ඔහු ඊළඟට යන්නේ අර කාමරාග පටික කියන සංයෝජන දෙක සම්පූර්ණයෙන්ම දුරු කරන මට්ටමට ඔහු යන්නේ. පංචන්නම් ඕරම් භාගියානම් සංයෝජනානම් පරික්ඛය ඕපපාතිකෝ අස්සං තත්ත පරිනිබ්බායි අනාවර්ති ධම්මෝ තස්මා ලෝකාති. ඔහු නැමත කාම ලෝකෙට නොයන ලෙස ඔහු යන සුද්ධහවස බ්‍රහ්ම ලෝක මට්ටමේදීම පිරන් පාන පුද්ගලෙ බවට පත් වෙන කැමැති නම් නැත්තම් කාම රාග පටික සංයෝජන දෙක සමුච්ඡේදම සෙම දුරු කළා අනාගාමී තත්ත්වයටපත් වෙන කැමති නම් අන්නේ කෙනා විසිනොත් සීලේ සේව පරිපූර්ණකාරී හොති. සීලයම සම්පූර්ණ කරන්න කියලා සඳහන් කළා. ඊළඟට දක්වන වැදින නොනවතී මේ අනාගාමී බයෙන් පස්සේ විස්තර කරන්නේ අවිඥා ගැන කියන තුනේ. මේ මට්ටම වලට එක පැත්තකින් ඔහුට සතර වෙනි ධ්‍යාන දක්වා ධ්‍යාන තියෙනවා. ඔහු සුගති ස්ථාවර කරගෙන තියෙන්නේ. ඔහු ඊළඟට පෙළඹෙන්නේ ඔහු විශේෂ හැකියාවන් ඇතුළත යොමු වෙනවා. ඒ තමයි ඉදිරිවිද ඥානය, දිබ්බසෝත ඥානය, පරිචිත විදහා ඥානය, ඒ වගේම සත්‍යංගයේ සිත් ගැන බලන්න පුළුවන් නුවණ, පුබ්බේ නිවාසානුසුති ඥානය, දිබ්බචක්කු ඥානය ආදී මෙන්න මේ විශේෂ ඥානයන් අභිඥාවන් ලබන්න කැමති නම් අන්නේ කෙනා විසිනුත් සීලයම සම්පූර්ණ කරන්න කියලා. දිබ්බචක්කු ඥානය, දිබ්බසෝත ඥානය, පුබ්බේ නිවාසානුසුති ඥානය මේ ආදී සුවිශේෂ ඥානයන් ලබන කැමති නම් අන්නේ කෙනා විසිනුත් සීලේ සේව පරිපූර්ණකාරී හොති. සීලයම සම්පූර්ණ කරන්නට දේශනා කළා. ඊළඟ අවසාන පියවර ආසංකේය කේ වික්ඛවේ වික්ඛෝ ආසවානං khaya අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිට්ඨිව ධම්මේ සම් අභිඥා සච්චිකත්වා උපසම්පද්ද විහෙරේ යන්ති සීලේ සේව පරිපූර්ණකාරී හොති. අඥාන් චේතෝ සමතමනියුක්තෝ අනිරාතකං ජහනෝ විපස්සනාය සමන්නාගතෝ ගුරුකේතා ශුඤ්ඤාගාරං. යම් කිසි කෙනෙක් ඊළඟට තියෙන උද්දම් භාගී සංයෝජන රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා කියන මේ සෙසු සංයෝජන පහ, උද්දම් භාගී සංයෝජන පහ සපුරාම සමුච්ඡේද වශයෙන් දුරු කරලා ආසවකේ ඥානෙ සම්පූර්ණ කරලා මුළු සසර ගමන් මගම නිමවටපත් කරන්න ආසවකේ ඥානෙ ලබන යම් කිසි කෙනෙක් හම්බෙනම් අන්නේ කෙනා විසිනොත් සීලේ සේව පරිපූර්ණකාරී හොති. සීලයම සම්පූර්ණ කරන්න නිකන් සීලය නෙවෙයි සමතයත් එක වඩන සීලය, විපස්සනාවත් එක වඩන සීලය, නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ කාරණා තුන එකට අත්සන් බැඳගත්තෝ සීලය. සීලය දිට්ඨින් සමපගම්න සීලවා. දෘෂ්ටියට නොවැටෙන සීලක් වෙන්නට ඕන. දෘෂ්ටි කියන්නේ මොනවද? සාස්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය කියන මෙන්න මේ අන්ත දෙක. ස්කන්ධ පංචකයේ වය දකිනවා නම්, නිරුද්ධ වීම දකිනවා නම් ඇත කියන සාස්වත කියන අන්තයට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ නිරෝධය දකිනවා නම් යා සාස්වත අන්තයට යන්නේ නැහැ. ඇත කියන අන්තයට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ සමුදය දකිනවා නම්, හට ගැනීම දකිනවා නම් යා නැත කියන උච්ඡේද අන්තයට යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනය දුර වෙනට වන ඒ දර්ශනය තමයි පරිසම්පාදයේ ඉදම් පච්චතාවය, නැත්නම් ආරි න්‍යාය පරිසම්පාදයේ හේතුඵල ධම. ඉති ඉමස්මින් සති ධම්මෝති. මේ ඇති කල්හි මේ තියෙනවා, මේ නැති කල්හි මේ නිරුද්ධ වෙනවා කියන මේ දර්ශනය. මේක තමයි පරිසම්පාදයේ මූලික සිද්ධාන්තය. හේතු ඇති කල්හි යමක් තියෙනවා, හේතු නිරෝධයෙන් එතනම නිරෝධයටපත් වෙනවා. අහුත්වා සම්මුතං හුත්වා නබවිස්සති, පෙරණති විහට ගන්නවා, ඉතුරු නැතුම් නිරෝධ වෙනවා. අපේ සීලම අධ්‍යක්ීම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේම ස්වභාවය වෙනත් විදිහකින් කියනවා නම් ඇස ආදී ආයතන 6, රූප ආදී බාහිර ආයතන 6, චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු ආදී ධාතු 18, නාම රූප විඤ්ඤාණ. මේ හැම දෙයකම ස්වභාවය වර්තමාන මොහොතේ හේතු එකතු වීමෙන් හට ගන්නවා. හේතු නිරෝධයෙන් එතනම නිරෝධයට පත් වෙනවා. මේක තමයි පිළිතුරු යථාර්ථය. මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තොත් අවිද්‍යාවත්තේ වාසයේ සිවිරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මට්ටමෙන් ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා නිරුද්ධන්ති කියන මෙන්න මේ සසර දුකෙන් නිදහස් වෙන මාර්ගයේ පැත්තයන්. මේක පොඩ්ඩක් හරි අතපසු කරවති. නිරුද්ධ වෙච්ච දේ කොතන හරි තියේ කියලා එක කෙස් ගහක දෙයක් හරි පොල් කෙන්දක දෙයක් හරි ගත්තොතින් ඒ පොල් කෙන්දත් එක්ක ගත්තා කියන්නේ මුළු තුන් භවයම ගත්ත කියන එක. කාම භව, රූප භව, අරූප භව, පුඤ්ඤාදි සංඛාර, අචුප පුඤ්ඤාදි සංඛාර, ආනන්‍යදි සංඛාර මේ සියල්ලක් නැගන්නේ. ඉදි කට්ටක දෙයක් පොල් කෙන්දක දෙයක් ගන්න අපි ඇති හැටියට ගත්තොතින් ලෝකේ කොහේ හරි ඉතුරු වෙලා කියලා ගත්තොතින් ගන්නේ මොනවද? අවිද්‍යාවච්ච සංඛාරා සංඛාරවච්ච විඥානං කියන මේ පරිසම්පාද යංග ටික අරගෙන අවසාන වශයෙන් ගන්නේ මොනවද? ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ. දුක් දෝමනස් ලැබෙවීම ප්‍රිය විප්‍රයෝග අනිත්‍යගේ බැනුම් ජරවිලි රැවුම් අපහාස ඉරිසියා සියලක්ම විඳින අන්නේ සියලකම නිදහස් වෙන නම් මේ දර්ශනයට එන්නට ඕන. ඒ දර්ශනයට ආව කියන හුඟ ජීවිතයේ සම්මා සංකප්ප සම්මා වාචාදී ආරසංග මාර්ගයේ සියලක්ම එක ලයින් එකකට තියලා තමා තබන හැම පියවරක්ම පිළිගන්න මේ මිහිමතෙන් නැගී සිටින නෙළුම් මල් වගේ ආරසංගේ මාර්ගය අංග ටික තමන්ගේ දිවි මඟ සෝමමාන කරන අන්නේ ජීවිතයත් එක්ක ඉන්න කෙනාගේ සීලය කොහමද? ඒක අචිත්ත සීලයක්. ඒක සිදුරු තියෙන සීලයක් නෙවෙයි. ඒක අඛණ්ඩ සීලයක්, කැඩිච්ච සීලයක් නෙවෙයි. අසබල. ඒක කබර තියෙන සීලයක් නෙවෙයි. ඒක ලස්සන ප්ලේන් සීලයක්. අකර්මාස. ඒක තැනින් තැන පොල්ලි තියෙන සීලයක් නෙවෙයි. ඒක ලස්සන පිරිසුදු සීලයක්. ඒක විඤ්ඤු උපසද්ද. නොනැත්තම් විසින් බුද්ධහදී ප්‍රඥාවන්තයන් විසින් වර්ණනා කරපු සීලයක්. ඒක ආර්ය කන්ති සීලයක්. ඒක ආර්යයන් වහන්සේලා විසින් ප්‍රශංසා කරපු සීලයක්. ආර්ය කන්ති සීලය කියන්නේ මේකට. ආර්ය කන්ති සීලය කියන්නේ මේකට. මේක බාහිර ලෝකයේ නිවැරදි කරන්න යන සීලයක් නෙවෙයි. මේක බාහිර ලෝකෙට අභේදාන්න දෙන්න යන සීලයක් විතරක් නෙවෙයි. මේ එක සියලටම ඉක්මවලම ගෙන්නා තමන්ට දුක නිදහස් වෙන්න බාහිර ලෝකයක් නිර්මාණය නොවන විදියටම යත් පඨවික ආපෝච තේජෝ වායෝ නදාති. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයෙන් සපුරා නිදහස් වන්නට යත් නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිගං රූප සංඥංච එත්තේ සාචිතේ ජඨං කියපු විදියට මෙන්න මේ බාහිර නාම රූප දෙකම නිදහස් වෙන විදියට යම් සීලයක්. ඒකයි ඒක ආරේඛාන් සීලයක් කියලා කියන්නේ. බාහිර ලෝකයක් ඇතැයි කියලා බාහිරට තියෙන බිය නිසාවත් දඬුවමට තියෙන බිය නිසාවත් විතරක් නෙවෙයි පිනතුන වැඩි දෙයක් තමයි ඒ සීලය පරලොව දුගතිගාමී බවට වැටේ කියලා නිසාවත් කරන සීලයක් නෙවෙයි. ඒ සීලය මේ මොහොතේම තමන්ට දුක නිදහස් වෙන ඕන කියන අවංක උත්සාහයෙන්, අවංක කැපවීමෙන්, දැඩි ශ්‍රද්ධාවෙන් තමන්ගේ දිවි කුසමට උපරිම සුවඳවත් බව ලස්සන එකතු කරන්නට සිය ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්න කරන සීලයක් මේ. ඒ සීලය ආරසිංහ මාර්ගයේ අංගයක් වෙච්ච සීලයක්. ඒක සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සමගෙන සීලයක්. ඒ සීලය සමාධි සංවර්ධනික සීලයක්. මේ සීලය සමාධියට බරව යන්නේ. අනිත් පැත්තේ මේ සීලය සීලයත් ප්‍රඥාවත් එකට මිශ්‍ර වෙල් කියනට ඕන. එක අතකින් අනිත් අත හොදන වගේ එකතක් හොදනනම් අපිට තනියටකින් හොදන්න බෑ. අනිත් අතේ උපකාරයක් තෝරන. අනිත් අත උපකාරයෙන් මෙයාට හොදනකොට අනිත් අත තිබෙම හේදෙනවා. අත් දෙකම එකට හේදෙනවා. මහපරණ සූත්‍රයේ දේශනා කරනවා අනිත් වගේ තමයි. මේ සීලේ පිණතුනි. සීලෙන් ප්‍රඥාව පිරිසිදු වෙනට ඕන. ප්‍රඥාවෙන් සීලය පිරිසිදු වෙනට ඕන. මේ සීලය සමාධියට බර සීලයක් වෙනට ඕන. ඒ සමාධියේ සමාහිතෝ භික්ඛවේ භික්ඛූ යථා භූතං භජනාති කියපු විදිහට සිත සමාධිමත් වූ කල්හි ප්‍රඥාව අනිත්‍ය දුක්ඛ අනාත්ම යථාර්ථය මෙනෙහි කරන සීලයක් බවට පත් වෙනට ඕන. අනේ සීලේ පිණිසනි අපේ ජීවිතේ පහසුවක් වෙනවා. අපේ ජීවිතේ සැප සැනසීම බවට පත් වෙනවා. ඒ සීලය අපේ ජීවිතෙන් පිටස්තර දෙයක් නෙවෙයි. අපේ ශරීරයේම අංග පසංග බවට පත් වෙනවා. තමන්ගේ ශරීරයේ තියෙන අත, පය, ඇස, කන, නාසය තමන්ට බරක්ද? තමන්ට බරක් වෙසක් නෙවෙයි. ඒව තමන්ට පහසුවක්මයි. ඒව තමන්ගේ ජීවිතයේ තමත් අර්ථවත් කරන්න, පහසු කරන්න, ලස්සන කරන්න හේතුවක් වෙනවා. ඒක අංගයක් හරි අඩුමක් කොහමද? අතක් නැතුනොත්, පාදයක් නැතුනොත්, ඇඟිල්ලක් නැතුනොත්, නියපොත්තක් නැතුනොත් මොකක් වෙන්නේ? කොච්චර පාඩුවද නේ? එක දසක් නැතුනොත් නේ? කොච්චර ගේඩම් කරනවද නේ? කොච්චර දුකයිද? කොච්චර පාඩුවද නේ? කොච්චර දුරක් යනවද ඒ දඩ හදාගෙන ඉන්නේ? දැන් වෙන රටකට යනවා නේද? එක දසක් අඩුනම් හදාගෙන නේ? පින්නතුනේ අපේ සීලයත් අපට ඒ මට්ටමට එනවා. අපේ සීලය අපේ ජීවිතේ ලස්සන කරනවා. ජීවිතේ පහසුවක් වෙනවා. අපේ ජීවිත අර්ථවත් වෙනවා. ඒ සීලය බුදුරජාණන් වහන්සේ විසින් අපට ලැබුණු සීලය ඒක අපට බරක් නෙවෙයි පින්නතුනේ. ඒක අපේ ජීවිතේ ලස්සන කරන දෙයක්. ඒක අපේ ජීවිතේ පහසු කරන දෙයක්. ඒක අපේ සමාජගත ජීවිතයේදී ගෞරවය ලැබීමේ පටන්. අපේ නියගින් ආදින්ද පුණ්‍යානුමෝදනා කිරීම ඔස්සේ සෝවාන් සකදාගාමි අනාගාමි වීම ඔස්සේ ඉදිරිවිද ඥාන ආදී අවිඥා ලබාගෙන අවසානයේ ආස්වාද ඥාන ලැබීම දක්වා වූ මේ ආධ්‍යාත්මික ගමන මඟ විසිතුරු කරන සෝබමාන කරන සීලයක් වෙනවා. අනේ සීලය සම්මාදිට්ඨි පුරේජවන් කියන විදිහට චතුසත්‍ය සම්මාදිට්ඨිය පෙරමුණේ යන්න මොන පින්නතුනි. චතුසත්‍ය සම්මාදිට්ඨිය දුකේ හට ගැනීම හා නිරෝධය කියන දර්ශනය හිතේ තියාගෙනමයි මේ සීලය රකින්නට ඕන. එහෙම නැත්නම් මේ සීලය අපට බරක් වෙනවා. මේ සීලය අපට වෙහෙසක් වෙනවා, කරදරයක් වෙනවා. අපේ ඇහැට පේන රූපය බාහිරට අපේ හිත ලැබුවත් රූපය කියලා අපේ හිත තිබ්බේ ජරා මරණ වලටයි, මහා දුක් වලටයි පින්නතුනි. අන්නේ බාහිර දුක් වලින් නිදහස් වෙන නම් බාහිර රූපය දකිනකොටම බාහිර රූපේ Nirodhe දකින මට්ටමේදී සති සම්පජඤ්ඤය සිහිනුවණක් තියෙනට ඕන. අන්නේ සිහිනුවණ ආවකින් ජරා මරණ වලින් නිදහස් වෙනවා. මෙන්න මේ දෙවිත තේරුම් ගන්න පිණතුනි. බාහිර රූපය ඇටය කියලා අරගෙන මහා දුක් ගොඩක් විඳිනවද? බාහිර රූපේ Nirodhe දැකලා දුකෙන් නිදහස් වෙනවද? යමක් තමයි හිතනකොට ඒ හිතනදී මේ මොහොතේ බාහිරති ඒ විදිහටම තියෙයි කියලා හිතුවත් ජරා මරණ ආදී සියලු දුක් ටික අපි දෑතින් දරාගෙන අපි කැම බීම ගන්නෙ මොකටද? ඒ බාහිර දේ වෙනස් වෙනකොට, කැඩෙනකොට, ලෙඩ වෙනකොට, මැරෙනකොට ඒක හදන්න අවශ්‍ය කඳුළු ටික රැස් කරගන්න මේ කැම බීම ගන්න පිළිතුරු වෙන දෙයක් නෙවෙයි. ඒ කඳුළු ටික දැසින් පිසලන මේ සදහම් මග තමයි පිළිතුරුනේ අරසණිය මාර්ගය. අන්න ඒ සඳහායි අප මේ සීලය රකින්නේ. එදාට අපට මේ සීලය බරක් නෙවෙයි පිණතුනි, අපට පහසුවක්මයි ජීවිතේට. අපේ එන්න එන්නම ජීවිතේට සාහනීය සිසිලස ලැබෙනවා. නචකුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිවදේයෝ නුවණැති අය නිග්‍රහ කරන සුළුකෝ වරදක් නොකරන මට්ටමට වෙනත් විදිහකින් කියනවා නම් අර කරණින්විත සූත්‍රයේ තියෙන ගුණාංග ටික තමන්ට පිළිදෙනවා. සක්කෝ උජුජ සූජුජ සුවචෝ මුදු අනතිමානි සන්තුස්ස සුබර අප්පකිච්චෝ සල්ලහකෝති සංකේන්ද්‍රියෝ නිපකෝච මේ ආදී ගුණාංග ටික තියෙනවා. ගුණාංග 14ක් තියෙනවා. මේ ගුණාංග කියන්නේ අර සාමාන්‍ය ප්‍රාණඝාතයෙන් වෙන්වීම සොරකමෙන් වෙන්වීම වගේ ගුණාංග නෙවෙයි. ඒ ඔක්කොම අපි දැන් පසුබල තියෙනවා. මෙතෙන් දැනෙන විට අපට ඒව හිතන්නවත් දෙයක් නෑ. ඒවා අපෙන් අපේ කැමැත්තෙන්වත් ඒව කරන්න බැරි මට්ටමකට ගිහිල්ලා තියෙනවා. මේ වන විට ඊට වඩා ඉහළ තලයක තමන් ඉන්නේ. තමන්ගේ සම්මාදිටියත් එක්ක තමන්ගේ ආචාර ධර්මවල ඉහළම තලයේ ස්පර්ශ කරමින් ඉන්නේ. පස්පාව විතරක් නෙවෙයි පින්නතුනි. ආදී මට්ටමක සීලය තියෙන සිල්පද විතරක් නෙවෙයි. දස සීලය තියෙන සිල්පද විතරක් නෙවෙයි. උපසම්බදා සීලය තියෙන සිල්පද 220 විතරක් නෙවෙයි පින්නතුනි. කෝටි සංවර සීලය කියන උපසම්බදා සීලයේ සිල්පද විතරකුත් නෙවෙයි. මෙතෙන් දැන විට අපි ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍ය සංනිසිත සීලය කියන කාරණාත් එකතු වෙනවා. ජීවිතයේ පැවැත්ම සඳහා කරන දේවලුත් උපරිම සාධාරණ වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය ඇස කන ආදී සංවර කර ගැනීම අධ්‍යයන මට්ටමෙන් තියෙනවා. ප්‍රත්‍ය සංනිසිත සීලය ආහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත්, නිවාස මේව පරිහරණය කරනකොට උපරිම අවබෝධයෙන්, අවධානයෙන්, සිහියෙන් නුවණින් පාවිච්චි කරන්නේ ඒ කිසිම දෙයකින් තමන්ගේ හිතට තෘෂ්ණා, දෘෂ්ටි, මාන නැත්තම් ප්‍රපංච ඇති නොවන විදිහට ඇන්නේ. නියත කොට නෙවේ. තමන් යම් තීරණයක් ගන්නකොට තමන්ගේ හිත ගැන හොඳ අවධානයක් ඉන්නේ. ඒ තීරණ ගන්න ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මෙන්න මේ සතර අගතියට නොගොසින් කියන එක ගැන තමන්ට දැඩි විශ්වාසයක් තියෙනවා. තමන් තීරණයක් ගන්න තමන් කැමැත්තෙන් අගතියට ගිහිලද? වෙනත් කෙනෙක් ගැන අමනාපයෙන් අගතියට ගිහිලද? බියෙන් අගතියට ගිහිලද? මෝහයෙන් මුලා වෙලාද කියන එක ගැන තමන් සැලකිලිමින් ඉන්න පිණිස. ඒ තරම්ම තමන්ගේ සීලය ඉහළම තලයකට ගිහිල්ලා මුළු ලෝකයා මෛත්‍රියෙන් බලමින් මාතා යථානි යම් පුත්තම් ආයුසා ඒක පුත්ත මනරක්කේ අම්ම කෙනෙක් තමන් දෙන්න එකම දරුවා දෙස බලනාකල්පෙන් මුළු ලොවක් දෙස බලමින් මෛත්‍රියෙන් උතුරාගිය හදවතින් ප්‍රඥාවෙන් බැබලීය මනසකින් තමයි ඔහු සියලු චර්යාවන් සිද කරන්නේ. එයට හේතුව ඔහුගේ ජීවිතයේ අංග 8කට පැටෙන්නේ ආරස්තංගික මාර්ගය. ඒක අතරින් ආරස්තංගික මාර්ගයත් අනිත් පැත්තේ සතිපට්ඨාන සූත්‍රයත් අනිත් පැත්තේ කරණීයමෙත සූත්‍රයේ තියෙන ආචාර ධර්ම ටික එතික්ස් ටික මේ සියලකෙම සමලකృత වූ ජීවිතයක්. මේ සීලය, මේ සමාධිය, මේ ප්‍රඥාව පිනතනි මහා බ්‍රහ්මයා වුණත් ඇවිල්ලා සිය නලද සිය වටුන්න දෙපයින් ස්පර්ශ කරන ජීවිතයක් වර්පත් වෙලා තියෙනවා. දෙපා ස්පර්ශ කරන මට්ටමට මෙවැනි ජීවිතයක් ගත කරන කෙනාගේ පාපියුම දෙවියන්, බ්‍රහ්මයන්, සක්‍රියා, රජවරු ඇවිල්ලා වඳින මට්ටමට බොහොම අලංකාරවත් සුපරිසුද්ධ පිවිතුරු ප්‍රඥාවන්ත ජීවිතයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් පින්නතනි අපේ ජීවිතයට මේ තරම් වටිනාකමක් ලබා දෙන තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ දීර්ඝ කාලයක් අප වෙනුවෙන් පාරමිතා පිරුවේ. ඒ ධම්මද ශ්‍රී ලංකා ද්වීපයට දායාද කරලන්නටයි මිහිඳු මහින්මියන් වහන්සේ වැඩම කළේ. අර සත්හැරෙදී සුමන සාමණේරයන් එක්ක අවුරුදු 7 සුමන සාමණේරයන් වහන්සේට අභිඥාලාදී රහතන් වහන්සේ කෙනෙක් මිහිඳු හාමුදුරු ශ්‍රී ලංකාව බණ කියනවා. ඉන්දියාවේ ගමන් බිමන් ඔක්කොම කරේ අර සත්හැරෙදී හාමුදුරුවෝ ධාතුන් වහන්සේට වඩම්මනේවා පිටින් එක තොරතුරු හුමාරු කරන්න ඔක්කොම හසින් ගිහින වැඩම කළේ සත්හැරෙදී අභිඥාලාදී සුමන සාමණේරයන් වහන්සේ. අන්නේ පෝෂණය වෙච්ච ශ්‍රී ලංකා ද්වීපය බුදු වර්ෂ 236 දී ශ්‍රී ලංකාවට බුදුදහම ලැබිලා බුද්ධ වර්ෂ 440 දක්වා තවත් අවුරුදු 200ක් කටපාඩම් රැගෙන ඇවිල්ලා බුද්ධ වර්ෂ 440 දී වළගම්මා රජ සමයේදී මේ ධර්ම ග්‍රන්ථ අවුඩ කළා. පොත්පත්වල ලිව්වා අලු විහාරයේදී. ඒ රචනා කරපු ධර්මත් තවසියොස් ගාන ජීවිත පරිත්‍යාගයෙන් පොත්පත් ආදී රැකගෙන නැවත නැවතත් පොත්පත්වල ලියමින් තව පින්නුතුනි වසර 2000කට අධික කාලයක් මේ කරගෙන ආවා. ඒ අතර අපේ රජවරු රාජ නියෝග නිකුත් කළා. ශ්‍රී ලංකා ද්වීපයේ තියෙන හැම ගල්ලෙනක්ම කට ආරම්භ කළා. අගත අනගත චතුදෙස සංගස් දිනේ කියලා පැමිණි ආවුද නොපෙනී ආවුද සිව් දෙසින් වඩන මහසඟ රුවරට පූජා කරන්න කියලා රාජ නියෝගයක් නිකුත් කළා. අපේ රටේ අම්මලා ඒ ඇයට ලැබෙන හොඳම දරුවන් සාසනෙට පූජා කළා. මහන්සියෙන් හරියන්න කරන ධනය නිර්ලෝභීව මේ ශාසනයේ උන්නතිය සඳහා කැප කළා. අන්න ඒ ලෙස ආරක්ෂා කරපු දහමක් තමයි මුළු බුදු සමයේ ලෙස පාලි භාෂාවෙන් අදත් ලෝකේ පුරා තියෙන පිනතුනි. ඒ නිසා ඔබ උපන් මාතෘ භූමිය මේ උත්තුංග සේවය ලෝකයට දහමින් කරපු ජාතියකට උරුමකම් කියන වර්තමාන දූපතුන් විදියට ඔබට ලොකු කාර්ය භාරයක් තියෙනවා පිනතුනි. ඔබේ ජීවිතේ කරන්න පුළුවන් උපරිම කැපවීම බුදු දහම සංඝ කියන තෙරුවන වෙනුවෙන් කැප කරන විතරක් නෙවෙයි, මේ දහම ඉහිලෙම තේරුම් අරගෙන ඒ දහම තමන්ට පුළුවන් උපරිමයෙන් තමන් පිළිපදින්නට ඕන. අනිත්‍යයක් මේ දහම දෙන්නට ඕන. බුදු දහමේ තියෙන මේ සීල සමාධි ප්‍රඥා ඔස්සේ ලැබෙන විමුක්ති විමුක්ති ඥාන කියන මේ කරුණු අපිට පින්නතුනි ඕනෑම කෙනෙකුට ප්‍රදානය කරන්න පුළුවන්. කෙනෙක් බෞද්ධ කරන අවශ්‍ය නැහැ. ඕනෑම කෙනෙකුට මේ ත්‍රිවිධ ශික්ෂාව දීලා ඔවුන් සත්පුරුෂයන් ඔවුන් දුකෙන් නිදහස් කරන්න පුළුවන් අපිට. ඒ නිසා ඔබේ දරුවන්ට ඥාති විතරක් නෙවෙයි ඔබට මුණ ගැහෙන හැම කෙනාම පංචශීලයට යොමු කරන්න, මෛත්‍රී භාවනාවට යොමු කරන්න, සතිපට්ඨානයට යොමු කරන්න, ආර්ය සංඝ මාර්ගයට යොමු කරන්න. මේ කිසිම දැනක බුද්ධ ධම්ම සංඝ කියලා නෑ පිනතුනි. ශ්‍රද්ධාව කියලා නෑ කොහෙවත් මේ තැන්වල. ඒව යටින් යනවා. ඒව යටින් පස්සේ ඉදී කන්නේ. ඔබට කියන්නේ මේකේ අර්ථය ප්‍රතිපල ලෝකෙට දෙන එක. එයා ඊට පස්සේ මේ ධහම කවුද දේශනා කරේ කියලා හොයාගෙන ඇවිල්ලා ඒ ඇතමිට ඔබට ප්‍රදාන මේ ධහම ආරක්ෂා කරලා මතු පරපුරට දායාද කරයි. අදටත් ලෝකේ වැඩිපුරම ධර්මයේ සුරක්ෂිත කළා මතු පරපුරට දායාද කරලීමේ කාර්යයේදී සිටින්නේ උපතින් බෞද්ධයන්ට වඩා උපතින් අබෞද්ධයන්. උපතින් බෞද්ධයන් මේ කපේ රැක්නායි කියේක අභිමානී කීයක ඉන්නවා. එහෙම කියද්දී අනිත් අය මේ හොඳට ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරලා ලෝකෙට දෙනවා විශාල ධනස්කන්ධයන් මේ ධර්මයෙන් කැප ගන්න වෙනතු. ඉතින් එවැනි ලෝකයක අපි මේ ඉන්නේ. ඉතින් ඒකත් බුද්ධියෙන් තේරුම් ගන්න ගමන් මේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කර මේ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි, මේක සමගාමීව අපි වහන වැඩසටහනක් මෙහෙම කරනවා. අප මුලදී සීලානුසුති වහනයක් පටන් අරන් ඊළඟට බුද්ධානුසුති ආදී චතුරාර්ය භාවනා වලින් කීපයක් පුහුණු කරලා අවසානයේදී අපි ආනාපාන සතිය ඔස්සේ සම්ත්‍රි දර්ශනා දෙක පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. හන පින්නතුනේ හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. වම් අතුලින් දකුණු අත තියාගෙන ශරීරයේ සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. නෙත් කඩවන් කරගනිමු අපි පාසුවෙන්. ඔබ ඉන්නේ ඉරියව්ව ගැන හොඳට සිහිපත් කරගන්න. දෙපා සිට හිස දක්වා, හිස සිට දෙපා දක්වා තමන්ගේ ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. හොඳට උස්මක් ඉහළට අරගෙන මොහොතක් තියාගෙන ඉඳලා හෙමින් පහළට හැරෙන්න. Please take a breath in and hold it few seconds. Breathe out slowly. Please keep your attention around the nose so upper lip in the present moment. Keeping your attention around the nose so upper lip. Now we are going to practice Sila Anusati Bhavana, the contemplation of virtue or moral conduct, discipline in speech and behavior. මගේ කායික වාචික සංවරය, මගේ සිල්වන්ත ජීවිතය, මා පංචශීලය රකින කෙනෙක් කියන කාරණය සිහිපත් කරන්න. සීලානුසති භාවනා වඩන වෙලාව සීලය නැත්නම් කායික වාචික සංවරය, මා නිරතුරුව පංචශීලය රකින කෙනෙක්, ඒ රකින්නා වූ සීලය මගේ ජීවිතයට පහසුව ආභරණයක් සැහැල්ලුවක් කොට සලකනවා. ඒ සිල්වත් ජීවිතය මායසුරු කරන බාහිර ලෝකයට සහනයක්, සතුටක්, සැනසීමක්, නිර්භයතාවයක්, අභේදානයක් දීමක් වෙනවා. ඔබ රකින සිල්පද ගැන හොඳට සිහිපත් කරලා සතුටු වෙන්න. මා නිරතුරුව රකින්න පංචශීලය මගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන ආකාරය මා සිහිපත් කරනවා. මා රකින්න ආජීවට්ඨමක සීලය මගේ නිවන් මගට ආරස්සංගික මාර්ගයට මහෝපකාරී වෙන ආකාරයේ බලමින් මායේ තුරහිත සමාධිමත් කරනවා. මගේ ලස්සන පිරිසුදු ජීවිතය මට සැනසීම පිණිස හේතු වෙනවා. මගේ ලස්සන පිරිසුදු සිල්වන්ත ජීවිතය මගේ ආදරණීය අම්මා තාත්තට ආශිර්වාදයක් වෙනවා. මගේ පිරිසිදු පිරිසුදු සිල්වන්ත ජීවිතය දෙවියන් සහිත ලෝකයාට පුණ්‍යානුමෝදනා පිණිස හේතු වෙනවා. මගේ පිරිතුරු සිල්වන්ත ජීවිතය මගේ ආධ්‍යාත්මික ගමන් මගට ආරෝග්‍යයක් වේවා. සාදු සාදු සාදු. මෛත්‍රී භාවනා පුහුණු කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනා කමටහන් අතර අතිශය අනිසංසදායි උතුම් භාවනා තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. මායින නිවසේ පටන් ලෝකුණා විසිරී සිටින සියලු සත්‍යයන් සියලු කටයුතු සිදු කරන අනේක විද දුක් කරදර වේදනාවන්ට පත්ලන් තිටන ඒ සියලු දෙනා සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාවම ඇති කරගන්නවා. ශරීරයේ හොඳට සැහැල්ලුවෙන් ගෙජුව තබාගෙන නාසය ආශ්‍රිතව හිත පවත්වා ගනිමු. Now we are going to practice loving kindness meditation, metta bhavana. I am aware of my body posture and focus my mind on the top of lip or around the nose. I keep my full attention in the present moment with mindfulness. මෙම විහාරයේ වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. May all beings at this temple be well, happy and peaceful. May they attain the supreme bliss of liberation, Nibbana. මෙම නගරයේ වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. May all beings in this city be well, happy and peaceful. May they attain the supreme bliss of liberation, Nibbana. මෙම රටෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. May all beings in this country be well, happy and peaceful. May they attain the supreme bliss of liberation, Nibbana. Lo vesi siyalu sattvayo නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. May all beings in this world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation, Nibbana. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. May all beings in this entire world be well, happy and peaceful. I see the whole of the world like my family, like my children. I bless everyone those who are in this world. vetvā sausate hemakal nidoki pantvā sapatake samagiva munike vetvā sausate hemakal pantvā sapatake samagiva munike vetvā sausate hemakal nidoki pantvā sapatake samagiva munike බුදුගුණ භාවනාවක් මෙනෙහි කරන්නයි බලාපොරොත්තු වන්නේ. අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ මුළු ලෝකයා සදාම් දියදහරින් නැහැවුවා වූ සිය ප්‍රඥා ලෝකයෙන් බැවළුවා වූ ඒ උත්තම මනුස්ස රත්නය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රතිගුණා වූ අනන්ත බුදුගුණ සමුදායෙන් සංඛ්‍යාක් නමුදු අප මෙනෙහි කරමින් අපේ සිත බුදුගුණය තුළ පිහිටුවා ගනිමින් හදමැදුර බුදුමැදුරක් බවට පත් කරගන්න අවස්ථාව බුද්ධානුසුති භාවනාව. ශරීරය හොඳට සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන වර්තමානයේ තුල සිත පිහිටුවා ගනිමින් ඊටාම ලස්සන ප්‍රතිමා වහන්සේ නමක් සිහිපත් කරගන්න. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ දින බෝමඩල් සමාධි සූයෙන් වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගන්න. ඒ උත්තම වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ මාමිනී කරන මොහොත I am contemplating on the qualities of the Supreme Buddha. I am practicing Buddha Anusati Bhavana, the recollection of the qualities of the Blessed One. Arahaṁ vadi sammā sambuddho supremely enlightened. Vinyā charana sampanno endowed with knowledge and conduct. Sugato will go on. Lokavidu, nor of the world. Anuttaro purisa dhamma sarati. Incomparable trainer of persons to be tamed. Sattā deva manussānaṁ supreme teacher of deities and men. Buddho, enlightened. Bhagavā, exalted. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන අවස්ථාව මගේ ලෝකයේහි මිනි පහන ආලෝකය බුදුරජාණන් වහන්සේ මුළු තුන් ලෝකය සදහම් සිසිලෙන් නහවා වදාළ ඒ උත්තම මනුෂ්‍ය රත්නය මහා ප්‍රඥාවේ හා මහා කරුණාවේ ප්‍රතිමූර්තිය මගේ ලෝකයේ නොනිමෙන මිනි පහන බුදුරජාණන් වහන්සේ අරහං අරහං අරහං සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ සුගතෝ සුගතෝ ලෝකවිදූ ලෝකවිදූ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය බව සැනසිල්ල හිමිගත් මග ගැනීමය පසුවත් අද දිනේ පුරාම ඉඳ ලැබෙන හැම අවස්ථාවකදීම විවේකයේ පාවිච්චි කරමින් හුදකලාව භාවනාවක යෙදෙන්න සක්මන් භාවනා කරන්න පුළුවන් ඉරියාපත භාවනාව තමයි කැමති දැනකට ගිහිල්ලා විහාරස්ථාන ඉදකට පාසුවෙන් තියෙනවා ඔබට පුහුණු කරන්න පුළුවන් අද දින අපි සම්පූර්ණ අපේ ආධ්‍යාත්මික දියුණුවට කැප කරපු දවසක් ඒ නිසා ඒක හොඳින් හිතේ තියාගෙන හැකිතාක් අද නිහඬවමින් උත්සාහ කරමින් හැකිතාක් බුදු දාන සංඝ කින තෙරුවන මෙනෙහි කරමින් භාවනා වඩමින් විශේෂයෙන් ආරක්ෂණ මාර්ගයේ කරුණ මෙනෙහි කරන්න සීලය අනිසංස අද අප සඳහන් කරපු සූත්‍රයේ කරුණු නැවත නැවතත් මෙනෙහි කරන්න උත්සාහ කරන්න. හොඳයි පින්වත්නි, අපේ තවස්සාර්ථ වේලාවක් ආනාපාන සතියත් පුහුණු කරලම මේ වැඩසටහන නිවාඩුපත් කරමු. ඒ සඳහා සෝදානම් වන්න Now we are going to practice breathing meditation. According to 40 meditation techniques uttered by the Blessed One, breathing meditation, Anapanasati Bhavana, is very, very important. It helps us to develop our concentration and wisdom as well. Therefore, Buddhism has given the priority to practice breathing meditation. Now we are going to practice it. ශරීරය හොඳට ඍජුව සැහැල්ලුවෙන් තියාගන්න. නාසය ආශ්‍රිතව වර්තමානයේ තුල හිත තියාගන්න. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් ගැන හොඳට සතිමත් වෙන්න. සමාධිමත් වෙන්න වෙන්න අනිත්‍යතාවය මෙනෙහි කරන්න. හැම මොහොතක්ම මා යමක් සිතන වෙලාව ස්කන්ධ පංචකයේ අවස්ථාව ඒ අවිද්‍යා සංගතව බාන්න වෙලාවක ස්කන්ධ පංචකයේ සමුදේ වැය නුවණින් පේනවා. ඒ ගැඹුරින් සීකරන අවස්ථාව ස්කන්ධ හතරක හට ගැනීම නිරෝධය කියලා මානවනින් දකිනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති. උවය ධම්මානුපස්සී විහෙරති. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හොඳයි පින්වත්නි, මේ අනිත්‍යතාවය අද දින පුරාම හැකිතාක් මෙනෙහි කරන අදිස්ථාන කරන්න. අප මෙතනින් අපේ පරියංග භාවනාව පිළිවට පත්තලත් අප ඉන්න හැම ඉරියව්ව තුළදීම මේ ස්කන්ධ පංචකයේ සමුදය දක්මින් අද දවස පුරාම ඉන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධාවෙන් දේහස්තයන් කරගෙනලා උතුම් සීලක පිළිදෙන අවස්ථාවේදී අද අප සාකච්ඡා කරේ මජ්ක්‍ධිම නිකායේ මූල 50 කේන ආකම්පේය සූත්‍රය. යමක් කැමතිනම් එය සඵල කරගැනීමේ මාර්ගය ලෙස සීලය දක්වා. පංච සීලෙන් ආරම්භ වෙලා ආරය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ සම්පූර්ණ කරලා දෘෂ්ටි වලට නොපෙනෙච්ච සීලය තුළින් ආරේකාන්ත සීලය දක්වා සීලේ වර්ධනය කරගැනීමේ ආකාරය අද අප සාකච්ඡා කළේ. ඉතින් මේ සීල කුසලන බලෙන් අපරමෙන් මේගේ ඥාතිවද පින් කැමති දෙවියෝද මේ පින දැක සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සීල කුසලන බලෙන් පින්වත් ඔබ හැම දිනකටම මෙලොව සංගීතු ප්‍රියෝගී සම්පත්‍ය සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පරිණතා ච නින්දුක්ඛම් භයං පරිණතා ච නිබ්බයං සෝකම් පරිණතා ච නිස්සෝකම් අන්තෝ සම්දේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වාන් බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වාන් සොවින් පැවෙන සත් සොම්නස් වෙත්වාන් නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනකටම තුනුරන් සරණයි.